සාදු සාදු සාදු. 2013 වසරේ 8 වෙනි මාසේ 25 වෙනිදා භාවනා වැඩසටහන. බොහෝ දුර බැහැර ඉඳගෙන මහන්සි වෙලා කැපවීමෙන් එන්නේ මේ ධර්ම අවබෝධය ජීවිතේට වැදගත්, ඒ වගේම අවබෝධ කරගත යුතුමයි, මෙලවත් සසරත් මට පිලිසරණ පිනිස, සරණ පිනිස, ආරක්ෂාව පිනිස කියන අදහස මේ පින්නතුන්ගේ හිත්වල ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තියෙන නිසා තමයි මෙහෙම ධර්මයට කැපවීමක් කරන්නේ. එහෙම නැතුව උනන්දුව නැත්නම් මෙච්චර කැපවීමක් කරන්නේ හිතෙන්නේ නැහැ. වචන ගොඩක් කතා කරන්න නෙමේ තියෙන්නේ, ඔබේ ප්‍රශ්නය විසඳ ගන්න තියෙන්නේ. බණ කියලා කතන්දර ගොඩක්, ගැඹුරු වචන ගොඩක්, ගැඹුරු කරුණු ගොඩක් කතා කරන්න නෙමේ මෙතන තියෙන්නේ, ඔබේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ. ප්‍රශ්න කියන්නේ මේ ලෞකික ලෝකේ කොයි බහරේ තියෙන ගැටලුවක් නෙමේ, මේ ලෞකික ලෝකේ පැවැත්මට අදාළව පවතින ප්‍රශ්නේ, ගැටලුව. ඒක අවබෝධ කරගන්නයි තියෙන්නේ. දැන් හැමදෙනාම බලන්න, තමන්ගේ මානසික නිදහසට බාධක වෙන කාරණේ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහවත් වෙන. මොකද්ද තමන්ට තියෙන මානසික බාධකයට හේතු වෙන කාරණේ? තමන්ම තීරණය කරගන්න. තමන්ට ගැලවෙන්න බැරි කොතනින්ද? අපි මානසික කරුණු වලින් නෙමේ ගැලවෙන්න ඕන මනසින්. නමුත් මනසින් ගැලවීමට නොහැකියාව තියෙන්නේ මානසික කරුණු නිසා. එතකොට ඒ කරුණු කාරණාත් එක ගැටෙන්න නෙමෙයි තියෙන්නේ. ඒකට තියෙන ඇලීම පමණක් දුරු කරන්න. ගැටෙන්න එපා. ඇලීම පමණක් දුරු කරන්න. එවිට ඔබට ඔබේ මානසික නිදහස ඇති කරගන්න පුළුවන්. දැන් තමන්ම බලන්න, තමන්ගේ මනස කොහෙද ඇලිලා තියෙන්නේ කියලා. දැන් මේ මොහොතේ බලන්න. කොහෙද ඇලිලා තියෙන්නේ? ඒ ඇලිච්ච හැම කාරණයක්ම තමන්ට කුමන හෝ වේදනාවක් ලබා දෙන කාරණයක්. හොඳට බලන්න. දැන් එතකොට මේ සිතේ තියෙන එක එක ස්වභාවයන් සංසිඳවගෙන යන්න නෙමෙයි අපි බලන්නේ, අපේ ඥාන දර්ශනය තුල නිවැරදිතාවය ඇති කරගන්න අපි උත්සාහ කරන්නේ. සිතේ යම් යම් ස්වභාවල් ලක්ෂණ ටිකක්, ගති පුරුදු ටිකක්, පැවැත්මේ මතකයන් ටිකක් තියෙනවා. ඒකට කමක් නැහැ. අපිට ඕන මුලින්ම දර්ශන සම්පත්තිය. දර්ශන සම්පත්තිය තමයි වැදගත්කම තියෙන්නේ. එතකොට තමන් දර්ශන සම්පත්තිය තුළ නිවැරදි කරුවෙන් බවට පත් වෙන්න ඕන. ඒකයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. දර්ශන සම්පත්තිය තුළ යහපත් කෙනෙක් වෙන්න ඕන. එතකොට ලෝකේ සම්මත යහපත සහ ලෝකෝත්තර යහපත කියන්නේ දෙකක්. ලෝකේ යහපත කියලා කියන්නේ ලෝකයා විසින් සම්මත කරගන්නා ලද යහපත. ලෝකෝත්තර යහපත කියලා කියන්නේ චේතෝ විමුක්තිය. එතකොට ලෝකේ වශයෙන් සම්මත කරගන්නා ලද සියල්ලක්ම යහපත් අයහපත් මේ සියල්ලක්ම අයහපත් බවට පත් වෙනවා. පැහැදිලිනේ? හැම මොහොතකම ඔබේ ප්‍රශ්නය සමගයි ඔබ ඇහුම්කන් දෙන්න ඕන. ඔබේ ගැටලුව සමගයි ඔබ ඇහුම්කන් දෙන්න ඕන. දැන් අපේ දතේ ලෙඩක් තියෙනකොට කනේ දොස්තර ළඟට යන්නේ නැහනේ, දතේ දොස්තර ළඟට යනවා. ඒ වගේ අපි අර ගැටලුවත් අරගෙන තමයි ඒකට විසඳුම හොයන්න ඕන. අපි ඉස්සෙල්ල ලෙඩේ ගන්නවා, ලෙඩේ ගත්තට පස්සේ අදාළ දොස්තර හොයනවා. ඒ වගේ තමන්ගේ මොකක්ද ගැටලුව? තමන්ට ගැටලුවක් නැද්ද? එකයි බලන්න ඕන. තමන්ට ගැටලුවක් නැද්ද? මොලේ මදි කියලා හිතනවා නම් හයියෙන් ටොක් කට් දෙකක් අනගන්න ඕන දවසකට සැරයක්. ඒක බොරු නෙමෙයි. මට ගුරු හාමුදුරු කෙනෙක් දීපු අදහසක්. වැරදි වැරදි පැති වලට සිත ඇදිලා යනවා නම් හයියෙන් ටොක් කක් අනගන්න කිව්වා. ඉතින් මම ඒක පුරුදු වුණා. ඒක ලොකු දෙයක්. ඊට පස්සේ අර සිතවිලි බය වෙනවා. ටොකු එනු කන්න වෙනවා කියලා එයා ඒ සිතවිලි එන්නේ නැහැ. කමන්නේ ඉඳලා ඉතල ටොක්ක් කනට තමම මැනගත්තට කමක් නැහැ. මොකද මෙතන තමාව දමණය කර ගැනීම තියෙන්න ඕන. නැත්තම් ඉතින් මේ යවවන කාලේ හැදිලා යන්නේ මොනවලද? සෝබනේට, විලාසිතාවට, ලස්සනට, හැඩයට, රුවට, අරකට, මේකට, මෙහෙම වැඩිපුර ඇදිලා යනවා. එතකොට යම් ආකාරයක ඊතරින් පාලනයක් තිබුණොත් තමයි අපිට මේ පැත්තට පැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා නිතරම බලන්න, නිතරම බලන්න මොකද්ද ගැටලුව? මොකද්ද ගැටලුව? තමන්ට තියෙන ගැටලුව මොකද්ද කියලා බලන්න. කොහේද මම බැඳිලා ඉන්නේ? මොකද්ද මට ආශ්‍රවයක් හැටියට, එහෙම නැත්නම් බාධකයක් හැටියට, දැම්මක් හැටියට මගේ නිදහස අහුරන බලවේගය මොකද්ද කියලා බලන්න ඥාන දර්ශනය. මේක ඉතාම සරල සිද්ධියක්. මේ ලෝකේ තියෙන මම හිතන්නේ සරලම සිද්ධාන්තය තමයි මේ අපි මේ කතා කරන්නේ. ඒ සරල වැඩිකමට පේන්නේ, සරල වැඩිකමට දැනෙන්නේ. දැන් ඉදිකටු අහුලන්න අමාරුයිනේ, ඒකයි වැඩේ. නමුත් ලෝකේ තියෙන පොඩිම දේ ඉදිකට්ටේ කියලා කිව්වත් ඉදිකට්ටක් අහුල ගන්න එක තමයි අමාරු. ලෝකේ තියෙන පොඩිම දේ පරමාණුයේ කිව්වට පරමාණු දැක ගන්න බෑ. හැර දකින්න බෑනේ පරමාණු. ඒ වගේ මේක සමීප ධර්මතාවයක්. දැන් ඔය හොයන පැතිවල නැහැ මේ නිවන. මිනිස්සු හොයනවන එක එක පැතිවල. ඒ හොයන පැත්තේ නැහැ නිවන. හොයන තැනමයි නිවන තියෙන්නේ. නිවන පාගගෙන නිවන හොයනවා. හොයන තැනමයි කියන්නේ. හොයන තැන කිව්වහම ඒක අපි තේරුම් ගන්න. දැන් හොයන තැන කිව්වහම එකයි අර්ථය ගන්නවා. මේ හොයන තැන කියන්නේ හා හොයන දේ, හොයන පලාත කියලා නෑ. දැන් අපි ඇහෙන් බලන තැන කියන්නේ මොකද්ද? බලන තැන කියලා කියන්නේ බලන තැන කියලා හරම ඉදිරියෙන් කියන දෙයක් අපි කියනවා. නමුත් අපි මෙතෙන්දී අදහස් කරන්නේ බලන තැන කියන්නේ ඇහැ. නිකම්ම ඇහැට බලන්න පුළුවන්ද? නිකම්ම ඇහැට බලන්න බෑ. එහෙනම් ඉතින් මලවිනිය වලටත් පේන්න ඕන. ඈ මලවිනියට පේන්නේ ඒක දෙන්නේ නිකන් ඇහැ. හ්ම් එතකොට මොකන්ද මේ බලන්නේ? අපිට මානසික බලයක් කියන එකක් අපිට උවමනා කරනවා. මේ කරුණු කාරණා මෙහෙवला බුද්ධිමය කරගන්න, ඥානනය කරගන්න බලන්න කියන සද්ධාන්තය. එතකොට ඒ බුද්ධියම තමයි මිනිස්සයාව කලම්බන්නේ. වන්දයක් නැහැ. අතීතේ හොඳයි නරකයි මැදිස්තයි, අනාගතේ හොඳයි නරකයි මැදිස්තයි, වර්තමානයේ හොඳයි නරකයි මැදිස්තයි. අනුන්ගේ මත තමන්ගේ මත පැටලිලා බලන යමක් දෙහා ඊට පස්සේ ඒක අස්වාභාවිකවයි අපිට පේන්නේ. පේනවනේ. සම්මත කරගත් ආකාරයට අස්වාභාවිකවයි පේන්නේ, ස්වභාවිකව පේන්නේ නැති වෙනවා. කියන්නේ නිවීමක් නැතුව යනවා. තමන් හැමතිස්සෙම කැළඹීමක් ඇති වෙනවා, නිවීමක් නැතුව යනවා. තමා තුළ සැනසෙල්ල නැතුව යනවා. මේ දැනුමින් බලන්න ගියාම දැනුමින් බලන්න එපා. දැනුම ඉවත් කරලා බලන්න, දැනුම අහක් කරලා බලන්න. බලන්න කිසිම දැනුමක් නැහැ. මම ඔන්න සිංහල දන්නෙත් නැහැ, ඉංග්‍රීසි දන්නෙත් නැහැ, දෙමළ දන්නෙත් නැහැ, වෙන භාෂාවක් මොකක්වත් දන්නේ නැහැ කියලා ඔන්න බලනවා, අහනවා. කෝ ඔච්චර කොච්චර ලස්සනද? මොන තරම් ලස්සනද? ඊළඟට ලස්සන අය දන්නෙත් නැහැ, අවලස්සන අය දන්නෙත් නැහැ නේද? දුප්පත් අය දන්නෙත් නැහැ, පොසත් අය දන්නෙත් නැහැ. කොච්චර ලස්සනද? එයා රුපියල් වල අගය දන්නෙත් නැහැ, ඩොලර් එකේ අගය දන්නෙත් නැහැ, යෙන් වල අගය දන්නෙත් නැහැ, පවුමේ අගය දන්නෙත් නැහැ. මේ කොච්චර ලස්සනද? කැළඹෙන්නේ නැහනේ. කැළඹෙන්නේ. ඒ අගය තමයි කලඹන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ එහෙම අගය දන්නේ නැති නිසානේ රජමාලිගාව දාලා වාරදිගේ වඩින්නේ. ඒ අගේ දන්නේ නැති නිසානේ ආයි රජමාලිගාවට යන්නේ. එතකොට සමස්ත විශ්වයම තමන්ගේ නිවහන බවට පත් කරගත්තා මිස රජමාලිගාවක් විතරක් තමන්ගේ නිවහන බවට පත් කරගත්තෙත් නැහැ. මහපාර විතරක්ම මගේ මේ මාර්ගයයි එහෙම නැත්තම් නිවහනයි කියලා බාරගත්තෙත් නෑ. බුදු කෙනෙකුට එහෙම මත නෑනේ. දැන් නිගන්තයෙ ඉන්න ඒගොල්ලෝ බිමම විතරයි වාඩි වෙන්නේ. උසසුනකින් හොඳ නෑ. උච්චාසයන මහාසයන කියන එක සමාදන් වෙලා තියෙන්නේ. ලංකාවේ නිගන්ටියොත් ඒක සමාදන් වෙනවා. ලංකාවේ ඉන්නෝ නම් එහෙමයි නිගන්ටියෙ ඒත් ඒක සමාදන් වෙනවා. බුදුහාමුදුරන කොහක් අසීල් පද පැනෙන්නේ නැහනේ. නහි සීලවතං හෝතු කියන්නේ කිය. අර බලන්න අර නිගන්ඨ ටික ඔක්කොම දාලා මෙහි නිගන්ඨය බොවලා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන්ට මතයක් නැහැ. උස්සසුනත් තිබුණොත් උසසුනේ, රජාසුන තිබුණොත් රජාසුනේ, ගල්තලාවක් තිබුණොත් ගල්තලාවේ. වාදී වුණා ගහක් ඇට නම් ගහක් ඇට. ඒක මතයක් නැහැ. ඇයි? සංකල්පයෙන් ජීවත් වෙන්නේ. සංකල්පය අයින් කරගන්න. සංකල්පය අයින් කළාම පුදුමාකාර විදියට සැනසෙල්ල. මොකද්ද මේ සංකල්පය කියන්නේ? මම ඔය මම කියලා කියන්නේ ගෝණියක්. ගෝණි දැකලා තියෙනවද? උර, හාල් උර, ගෝණි ඒ වගේ. ගෝණියක ගෝණියක් කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒක ඇතුලේ ගොඩක් දේවල් දාලා දාන්න පුළුවන්. එක එක දේවල් පුරවන්න පුළුවන්. ඒක තමයි ගෝණිය. ඔය මම කියන ගෝණියේ තියෙන බඩු තමයි ඔය එක එක සංකල්ප කියන්නේ. දෘෂ්ටි කියන්නේ ඒක. එතකොට මේක එක එක භාණ්ඩය ඇදලා අරගෙන විසිකරලා ගෝණිය ඉතුරු කරගෙන වැඩක් නැහැ නේ. මේ වැඩේ ගෝණිය පිටින් විසිකරන වැඩක්. ඉතින් කට්ටිය අහන මේක කොහොමද කරන්නේ? මේක කරන්නේ නුවණේ. නුවණ මෙහෙයවන ක්‍රමයට මෙහෙයවන්න. මෙහෙයවනකොට ඒක දකින්නවා. දැක් කෙනෙක් නිවන් මඟ දැක්ක විදිය මම කියන්න. මම මහාන වෙලා ගියා. ඉතින් අපේ ඥාතිවරයෙක් කෙනෙක් එයා කිව්වා මෙන්න මෙහෙම වචනයක්. ඔය හාමුදුරුවෝ නම් නිකං කන්න ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ කියලා කිව්වා. කොහොමද වැඩේ? වෙන මනුස්සෙන් නම් ආයේ ගෙදරට යන්නේ නේද? ටිකක් බරබදල වචනයක් කිව්වේ. කෑම සම්බන්ධ කරලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා ඔයාටත් එක්ක මං කෑම ගෙනල්ලා දෙන්නේ. වොෂ් එකක් එහෙම දාගෙන ඉන්නකෝ. එයා ගමනක් ගිහිල්ලා වෙලාවෙ ආවේ. කොහෙදින්ද මං කිව්වා වොෂ් එකක් එහෙම දාගෙන ඉන්න. මං ඔයාටත් එක්ක කෑම ගෙනල්ලා දෙන්නේ කියලා. කොහොමද වචනේට වචනේ ලස්සනට ගැලපිලා යනවානේ. දැන් වෙන කෙනෙක් නම් ඕකට තැති ගන්නවා. එහෙම නැත්නම් නැගිටලා යනවා. එක්ක නැත්නම් තරහ යනවා. මම ඔයාටත් එක්ක කෑම ගෙනල්ලා දෙන්නේ මම. කොෂ එකක් දාගෙන ඉන්නේ කියලා කිව්වා. නෑ ඉතින් එයා අතවාසියෙම මේ දවල් වෙලාවක හිටියේ එයාගේ කෑම එකක් බෙදාගෙන එයා කෑම පුටුවට ආවා. ඉතින් මාත් එක්ක කතා කර කර එයාගේ කෑම එක ගන්න. ඉතින් ඒ වෙලාවේ මං කොහොම ඉතින් කාලා බීලා ජීවත් වෙලා හරියනවද නිවනක් දහමක් ගැන හොයන්නේ නැද්ද? එයාගො අපිත් හොයන්නේ ඒක තමයි. කොහොම අපිට කවුරුත් කියලා දෙන්නේ නැහනේ. කියලා දෙනවා නම් අපි හොයනවා. මං කෝ ඔය නිවන මෙතෙක් කාලයක් හෙව්ව ඔයා ඉන්ද්‍රියන් පහෙන්නේ. ඔව්. ඉන්ද්‍රියන් පහෙන් තොරව ඔක හොයන්න. මොහු හැම දෙයකටම කල්පනා කරලා උත්තර දෙන චරිතය. අර සමහර අය ඉන්නේ යමක් ඇහුවාම ඒක පාඩු උත්තර දෙන්නේ. මොහුම හොඳට නල්ල රැලි ගහලා කල්පනා කරලා බැලලා තමයි ඒකට උත්තරයක් දෙන්නේ. ඒ වගේ චරිත තිබුණු පුජ්‍යලයේ. ඉතින් ඔහු මේ පොලිස් නිලධාරී, හමුදා නිලධාරී එක්ක ඉඳලා පස්සේ පොලිසියට කියපු කෙනෙක්. ඉතින් ඒකට යංගසේ සමාජික හා ලෝකයේ පිළිබඳව ගැටුණු දුක්ඛ සත්‍යයේ හොඳට තේරෙන කෙනෙක්. ඒ වගේම මොලේ පාවිච්චි කරලා නිතරම වැඩ කරන්න වෙන කෙනෙක්. ඒ නිසා මෙතෙන්දිත් මේ මිනිස්සේ මොලේ පාවිච්චි කළා. පාවිච්චි කළාම කියනවා හරි හොඳයිනේ හාමුදුරුවනේ. දැන් මං පාවිනවා වගේ අහසේ. ඇයි? මෙයා එතෙන්දි පුරුදු වුණා. මොකද? දැන් තමනුත් ඒක කරලා බලන්න මේ මොහොතේදී ඔහු කරපොදි ඉන්ද්‍රියන් පහින් තොරව ලෝකෙ දැක්කා. ඔබ ඔය පහින්නේ හොයන්නේ හැම තිස්සෙම කල්පනා කරන අරකක් දන්නේ මේකක් දන්නේ පංච උපාදානස්කන්ධේ අරක සංඥාව මෙහෙම බෙදෙනවා විඥානෙ මෙහෙම බෙදෙනවා කියකේ ඉන්නවා. ඔය පහ ඇතුළේම ගණන් හදා ඉන්නේ වැඩක් නේ ඔබ තියෙන්නේ. මේ පහෙන් තොරව බලන්න. පහෙන් තොරව බලන්න අන්න ලස්සන ලෝකේ. බලන්න අපේ හඳුන්නේ හරි ලස්සනයි ලෝකේ. හරි ලස්සනයි. හරිම සැහැල්ලුයි. මට මේ එල්ලෙන්නේ වැලක් නැතුව හිටියේ මේ මේ මේ ගැටලු විසඳ ගන්න බැරුව මේ ගොඩ ගැහිච්ච. කොහොමද මේ මානසින් මම නිදහස් වෙන්නේ කියලා. ඔහුට එතන ඉඳලා සැහැල්ලුවක් දැනුණා පුදුම විදියට. ඉතින් තවත් ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් ඊටාම සරලව ඇහුවා. ඉතින් මේ අපි මව තේරුම් ගත්ත දහමේ කොටසක් තේරුම් ගත්ත දවසේ ඉතින් අපි කිව්වා අර මේ අම්මගේ මල්ලි කෙනෙක් ආවා. අපි කිව්වා මේ එයාට ඔන්න බලන්න මේ අම්ම තේරුම් අරගෙන තියෙන විශේෂ දහමක් ඕන බණ ටිකක් අහලා බලන්න කියලා. ඊට පස්සේ ඉතින් අර මල්ලි අහනෝ ඒ මොකක්ද අක්කේ ඔය දැක්කයි කියන්නේ කියලා ඇහුවා. ඒ දකුණු බලාහත්ේ කතා ඒ ක්‍රමේ. ඊට පස්සේ කිව්වා මල්ලි ඉන්ද්‍රියන් පහම එල්ලුම් ගස් තියලා බලන්න කිව්වා. ඒක හරි ඥානය. එල්ලුම් ගස් තියලා බලන්න කිව්වා. ඉතින් බලන්න පුදුම සත්‍යයක් නෙදේනේ. ඉතින් අපි මේක සම්භාවනීය වචන වලට ගත්තාම කියනවා ඉන්ද්‍රිය දමනය, ඉන්ද්‍රිය ඉක්මවා යෑම, ඉන්ද්‍රිය සංයමය, ඉන්ද්‍රිය පාරිශුද්ධත්වය වගේ දේවල් වචන පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔය එල්ලුම් ගස් තියෙන එක තමයි ඔය කොහොම කරන්නේ. යන සම්භාවනීය වචන නැති වුණාට මේක තමයි අවශ්‍ය. ඔය ඉන්ද්‍රයන් 6න් බලන කම්ම ඔබට නිදහසක් නැහැ. ඔය ඉන්ද්‍රයන් 6 මායාවගේ. මායාවගේ කියලා කියන්නේ ඔබට අහිතක් පිණිස, අනර්ථයක් පිණිස, අවඩක් පිණිස පවතිනවායි කියන එක මිසක් එහෙම නැතුණු පුජ්‍යලෙ නැහැ. ඒ නිසා ඔකට අපි කියනවා මාර ධර්මතාවය. මාරයගේ ඇස් වලින් බලන්න එපා. බුදුහාමුදුරන්ගේ ඇස් වලින් බලන්න. මම බුදු කුටියේ සාමාන්‍ය විවේකයේ ඉන්න කාලෙක පුඩා කාලෙත් මහාන වෙලා මගේ පුරුද්ද තමයි නිකන් ඉන්න වෙලාවට බුදුමෙතුරට ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ පිළිරුව දිහා ලස්සන දිහා බලන් ඉන්නවා. අසන බුදුරුවත් තිබ්බයි තේ බුදුරුව දිහා මම බලාගෙන ඉන්නවා. මට දවසක් හිතෙනවා මේ මට වෙන්නේ මම බුදුහාමුදුරුව දකින්න විදියනේ. ඒක බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉඳලා බැලුවොත් එහෙම කොහොමද පේන්නේ මට? මාව. ඒ වගේම බුදුහාමුදුරන්ට මාව කොයි වගේ පේනවා ඇද්ද? කියන කතාව හදන. මෙන්න මේක තමයි අර රුවන් සක්මන. තමන්ට ලෝකයේ පෙනෙන ක්‍රමය වගේම ලෝකයට තමන් පෙනෙන ක්‍රමය සොයනවා. දැන් ඔබ බලන්නේ මොකද්ද? මට ඇහෙන ක්‍රමය, මට පේන ක්‍රමයටනේ. නේ? අපි ඔබ ඉන්නේ කොහොමද? අන්නේ අපි තේරුම් කරගන්න ඕන. මෙතන දෙන්නේ බවටපත් වෙන මම නොවි බැලුවොත් තමයි තමාව නිසලස අවබෝධ කරගන්න පුළුවන්. මම යයි කියන අදහසින් බැලුවොත් ඒක අවබෝධ වෙන්නේ නැහැ. මම ලෙස බැලුවොත් එහෙනම් මං කරන ඔක්කොම හරි. මං හිතන ඔක්කොම හරි. මම නොවි බැලුවොත් එහෙම තමයි ඔන්න තේරෙන්නේ. මේක හරියට නේ, මේක වැරදි ටික, මේක සාධාරණයි, මේක යුක්තිය, මේක අයුක්තිය කියලා ඔන්න පේන්න පටන් ගන්නවා. මම නොවිනවා කියලා කියන්නේ කුමක්ද? මම නොවිනවා කියලා කියන්නේ මේ ඇසෙන් තොරවීම, මේ කනෙන් තොරවීම, මේ නාසයෙන් තොරවීම, මේ දිවෙන් තොරවීම, මේ ශරීරයෙන් තොරවීම, මේ මනෙන් තොරවීම. එතකොටයි මම නොවි බලන්නේ. මේ අල්ලගෙන මොනවා හරි බලනවා නම් එතන මම වි බලීම. මම වි බැලීම. මෙතන තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංකාර. අවිද්‍යාව හේතුවෙන් මවා ගන්න සංස්කාර. සංකල්ප තියෙන්නේ. ඉතින් අවිද්‍යාව හේතුවෙන් රැස් වෙන සංකල්ප ආයිති අවිද්‍යාවටමයි. එතකොට මිනිස්සු සැප විඳිනවා කියන්නේ අවිද්‍යාව, දුක් විඳිනවා කියන්නේ අවිද්‍යාව. එතකොට සැප විඳින්නත් එපා, දුක් විඳින්නත් එපා. නැතුව ඉන්න කියලා කිව්ව ගමන් එයා ටිකක් අර විපරිසර වෙනව. මොකද හේතුව? මේ ලෝකේ ගැන දැකලම නැහැනේ. දැකලම නැති ලෝකයක් ගැන කිව්වහම ඉතින් කනස්සල්ලටපත් වෙනවා තමයි. මොකද්ද මේ කතාව කියලා. එහෙම කතාවක් තමයි තියෙන්නේ. නමුත් මේ දේ දකින්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මම අපේ ගෙදර නිවස පිළිබඳව ඔබට කියන්න ගියොත් එහෙම ඉතින් ඔබ අහගෙන ඉඳී. වෙන්නේ නැති කියන ඉතින් එක්ක ගිහිල්ලා බලන්න ඕන. නැත්තම් ඉතින් ඔහේ විශ්වාසයෙන් ඉන්න නෙවෙන්නේ. හැබැයි මේ කියන දේ අපේ ගෙදර වගේ දුර තියෙන එකක් නෙමෙයිනේ. ඔබේ මේ බඹයක් පමණ ශරීරේ එවලි බලන්න පුළුවන්. ඉතින් ප්‍රත්‍යක්ෂ කරන්න කියලා මේ හැතැම්ම ගානක් යන්න ඕනේ නෑ. මේ මොහොතේ මේ ක්‍රියාත්මක වෙන දේ මේ කතා කරන්නේ. මනස ගෙදර තියලා ආපු කෙනෙකුට නම් බෑ. ගෙදර තියලා ඇවිල්ලා නැත්තම් පුළුවන්. නෝන මොලේ ගෙදර තියලා ආව නම් බෑ. මෙතන ගෙනාව නම් පුළුවන් ඉතින්නේ. මම විශ්වාස කරනවා යන තැන මිනිස්සු මොලේ අරගෙන ඇවිදින්නේ කියලා. ඉතින් ඒ නිසා ඒක මෙහෙවල බලන්න. ඔබ අහන්න මගේ මනස දැන් තියෙන තැන මට සැනසෙලිදායක තැනක්ද? මේක ස්ථීරසාර තැනක්ද? මේක සදාකාලිකමට සූපත් නැද්ද? කොයිබද මේ මම එළබගෙන ඉන්නේ? මේ එළබගෙන සිටින දේවල් තුල මට දුක තියෙනවද? මට ගැටලු තියෙනවද? මට ප්‍රශ්න තියෙනවද කියලා බලන්න. පැහැදිලිවම ඔබ ඉන්න තැන ඔබට අනාගත දුක් ඔතින්ට පැමිණෙනවා කියලා ඔබට තේරෙනවා. මරණ භය එනවා කියලා තේරෙනවා. සාංශාරික බය උතෙන්ට එනවා කියලා තේරෙනවා. අපා බය උතෙන්ට එන්න පුළුවන් කියලා තේරෙනවා. ඒ වගේම මමත්වයේ හේතුවෙන් පින් කරන්නත් පුළුවන්, මමත්වයේ හේතුවෙන් පව් කරන්නත් පුළුවන් තැනකයි ඉන්නේ. පැහැදුනොත් පින් කළා, අවහැදුනොත් පව් කළා. ඈ හාමුදුරන්ට උනත් පැහැදුනොත් දානයක් දුන්නා පැහැදුනොත් හේ ඒක තමයි තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය පුතජන භාවයේ සිටිද්දී කරන පින්කම් ගැනවත් පව්කම් ගැනවත් අපිට ස්ථිර නිගමනයක් දෙන්න බෑ. පුදුම සත්‍යය එහෙමයි. සිතන පරිදි සිතූ පරිදි සිතන ආකාරයට යමක් සිදු නොවන තැන කම්පණයටපත් වෙනවා, කනස්සල්ලටපත් වෙනවා, යක්ෂාවේශ වෙනවා. මොකද නිතරම මමංකාරය මෙසේ වේවා මෙසේ නොවේවා කියන ගුණේ ඉන්නේ. ඒ නිසා මමංකාරයෙන් නිදහස් විය යුතු. මේක මමංකාරයේ පේන්නේ නැති හේතුව තමයි මමංකාරය ශක්ති නිපදවන්නේ නැහැ මමංකාරය පෙන්වන්න. මමංකාරයේ ශක්ති නිපදවන්නේ ලෝකෙ ග්‍රහණය කරන්න. ඇලීම ගැටීම කියන දෙකම ග්‍රහණයක්. ඇලීම ගැටීම කියන ග්‍රහණය සිද්ධ කරන්නයි මමංකාරයේ ශක්තිය නිපදවන්නේ. එවන් වූ මිනිස් මනසක් තුළ ඉඳලා තමයි මේ සිද්ධාර්ථ නම් ගෞතමයන් බලයක් යදවන්නේ. මමත්වයේ තුලින්ම සොයන් බලයන් නිපද වෙන මනෝ විඥානයක් තුල ඉඳගෙන මනසින් එතර වෙලා මනස දැකලා මනස විහෙත විද්වංශනය කරන ගුණයකට එන්නේ. දැන් ඔබ ඔය හොයන තැනත් ඉන්නේ කවුද? මමත්වයේ. මේ බණ අහන තැනත් ඉන්නේ මමත්වයේ. දැන් ඔළුව වනන්නෙත් මමත්වයේ. hina වෙන්නෙත් මමත්වයේ. එහෙම නෙමෙයි මෙහෙමයි කියන්නෙත් මමත්වයේ. මම මේක කොහොම හරි අවබෝධ කරගන්න ඕනේ කියලා හිතන්නේ ඒත් මමත්වය. එහෙනම් අපි මුකුත්ම නොකර ඉන්න ඕනේ ඒත් මමත්වය. මොනවා හරි කරන්න ඕනේ ඒත් මමත්වය. දැන් ඉතින් මේව තේරුම් ගන්න බෑනේ සමහර අයට. තේරුම් ගන්න බැරි ඇයි? අඩි පහක් උස තාප්පයකින් එහා පැත්තේ තියෙන්නේ මොකද්ද කියලා මං අඩි 5යි අඟල් ගානක් උස නිසා මට කියන්න පුළුවන්. ඉතින් අඩි 3ක් උස ළමයෙකුට ওই තාප්පෙන් එහා පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා පේන්නේ නැහැ උඩ පැනලා බැලුවට. ඉතින් එතකොට ඒ ළමයා කියනෝ කෝ සාදු මුකුත් නැහනේ. කෝ තාත්තේ මුකුත් නැහනේ. කෝ අම්මේ මුකුත් නැහනේ කියලා පොඩි ළමයා කියනෝ. අන්න ඒ වගේ පොඩි ළමයි ඉතින් අපිට හම්බුනහම කියනෝ මේ අපිට තේරෙන්නේ නැහනේ. එයා තේරෙන්නේ නැහැ තමයි. මොකද හේතුව පොඩි. මොකද එයා ඒ දකින උස පේන්නේ නැහැ යාට. ඒකනේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේක තේරුම් ගත්ත වෙලාවේ මම මේක කාටද කියන්නේ? මිනිස්සු මේක තේරුම් ගනීද? මේක විශ්වාස කරයිද මිනිස්සු? මේක පරේක්ෂණය කරන්න පුළුවන් ලෝකයේ ඉන්න ඉහළම විද්‍යාඥයෝ පිරිසට පමණයි. ඒ විද්‍යාඥයෙක් ඔබට වෙන්න පුළුවන්. මොකද සම්මාන වලින් විද්‍යාඥය වෙන්න ඕනේ. ඔබ විද්‍යාඥයෙක් තමයි. මේක ගවේෂණය කරනවා නම් මේක වැඩෙනවා නම් උනන්දුව තියෙනවා නම් ඈ පද පරමයක් නෙමෙයි නං. ඒ කියන්නේ ආගම් හරි ಜಾති හරි ගෝත්‍ර හරි පොත්පත් හරි ඔළුවේ පුරවගත්ත මිනිස්සේ පද පරමයේ. පද පරමයක් නෙමෙයි නං ස්වාධීන ගවේෂකයෙක් නං ඔබ විද්‍යාඥයෙක්. විදසුන් නුවණින් බලන කෙනෙක්. විද්‍යාඥයා කියන්නේ ඒකයි. විද්‍යාත්මක හැසිරවීමක් කරන්න පුළුවන්. විද්‍යාචරණ ගුණේ තියෙන්න ඕන. ඒක එන්න ඕන. ඒක බුදුහාමුදුරන්ට විතරයි තිබුණා කියලා කියයි කවුරු හරි. ඒක අපිටත් පුළුවන් ඇති කරගන්න. දැන් පැහැදිලිනේ. ඔය ඉන්ද්‍රියන් හයේ මන කියන මම කියන මමත්වය නැමැති මල්ල ඇතුලේ ගන්න මොකක්වත් නැහැ. අර කීමනක් තියෙන්නේ. යකඩ ගෝණියට ගුල්ල ගහලා තියෙනවා හාල් ගෝණිය නොබලාම විසි කරපන් කියලා. ඉතින් ඒ වගේ මේකේ ආයි බලන්න දෙයක් නැහැ. මේ හොඳ කෑල්ලක් තෝරගන්නම නේ. දැන් කුණු ගොඩවල් අවුස්සන්න ඕනේ නෑනේ. කුණු ගොඩවල් වල තියෙන කුණු ගොඩවල්. ඈ? නමුත් ඉතින් ලෝකේ කුණු ගොඩකත් හොඳ කෑලි හොයන එක්තරා පිරිසක් ඉන්නවනේ. දුප්පත් පිරිසක් ඉන්නවනේ. ඒ නිසා තමන්ගේ ඉන්ද්‍රියන් තුළ කුණුගොඩ තුල හොය හොයා මේ සුබතැන් හොය හොයා ඉන්න අයත් ඉතින් අර කුණුගොඩේම කෑලි හොයන කට්ටිය තමයි. අර පිටින් කුණුගොඩක් නැති වුණාට ඇතුලේ තියෙන කුණුගොඩේ කෑලි හොයනවා. කුණුකද අරගෙන යනවා. ඔක්කොම අර සුනීතල තමයි. කුණු කඳ නැතුව මේ මොකක් රත්තරන් කඳක් කරගහගෙන යන අය කට්ටිය. අතීත දුක්, අනාගත දුක්, වර්තමාන දුක්. සතුටක් කියලා දෙයක්ත් තියෙන දුකට කොයි වෙලාවෙ පෙරලෙනවද දන්නේ නැහැ. ඒකනේ තියෙන ගැටලුව. දුකට කොයි වෙලාවෙ පෙරලෙනවද දන්නේ නැහැ. එහෙම තනකනේ ජීවත් වෙන්නේ. අපි තේරුම් කරගන්න ඕන අපිට භෞතික මනසක් සහ අධ්‍යාත්මික මනසක් කියලා දෙකක් තියෙනවා. කාය විඥානයක් එහෙම නැත්නම් මනෝ විඥානයක් කියලා එකක් තියෙනවා. ඒ නිසා මේක ඥාන දර්ශන යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥා දර්ශනයක් ඇති වුණාට පස්සේ සිතවිලි පහළ වෙන්නේ නැහැ. අදහස් පහළ වෙන්නේ නැහැ කියන කර්තාවන් නෙමෙයි තියෙන්නේ. ඒ මොන පහළ වීමක් වුණත් ක්‍රමානුකූල කරන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ව්‍යාපාරිකයෙක්. ඒ ව්‍යාපාරිකයා ඒ ව්‍යාපාරය තුළ තියෙන සෑම ශේත්‍රයක් පිළිබඳවම අත්දැකීම් තියෙන, ඒ වගේම හැකියාව තියෙන පුද්ගලයෙක් නම් එයාට විචිකිච්ඡාවක් නැහැ. ඕනම ප්‍රශ්නයක් ඕනම වෙලාවක විසඳන්න පුළුවන්. තේරුණා නේද? ඒක මැෂින් එකක් වැඩ කරන්න කෙනෙක් නැහැ කිව්වොත් මේ මැෂින් එකට Tamanට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒ තමයි අත්දැකීමෙන් පරිණත ඒ ශේත්‍රය තුල මහපුරාගේ පුජ්‍යලේකු තියෙන ලක්ෂණ. එයාව වටන්න බෑ කාටවත් ලේසි. එයාට හොරබරු කරන්නත් බෑ ලේසි කාටවත්. මොකද එයා දන්නවා ශේත්‍රය ගැන. ඒ වගේ තමයි මනස ගැනත් පූර්ණ අවබෝධ කරගත්තට පස්සේ මනසේ ඇතිවෙන දෙයක් විසඳගන්න වැඩි වෙලාවක් යන්න එයා මාරු වෙන්නේ නැහැ. තොර මනස ගැන අපි අවබෝධයක් නැතුව දෙයයන්ට, කර්මයට, කාලයට, දේශපාලනයට, අම්මා තාත්තට හරි මේව බාර දීලා හිටියොත් එහෙමනම් රසවිස ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමාව තමන් අතට ගන්න. දැනට ඔබව කන්ට්‍රෝල් වෙන්නේ, පාලනය වෙන්නේ තමා තුලින් නෙමෙයි. තමා තුලින් නෙමෙයි. ලෝකයා විසින් දීපු සංඥා වලින් ඔය පාලනය වෙන්නේ. දැන් බලන්න මුස්ලිම් කෙනාට මුස්ලිම් සංඥාවල් දුන්නහම එයා ඒකින් පාලනය වෙනවා. ක්‍රිස්තියානි කෙනාට ක්‍රිස්තියානි සංඥා දුන්නම් ඒකින් එයා පාලනය වෙනවා. බෞද්ධයට බෞද්ධ සංඥාවල් දුන්නහම එයා ඒකින් පාලනය වෙනවා. හින්දු කෙනාට හින්දු සංඥාවල් ටික දැම්මහම ඒකින් පාලනය වෙනවා. අර වින්ඩෝස් 98 ආවා, ඊට පස්සේ XP ආවා, ඊට පස්සේ Windows මේ මොනවද 8ද මොකක්ද එකක් ආවා. ඔහොම ඔහොම එනවනේ. ඒ දානකින් තමයි පහළ වෙන්නේ සිස්ටම් එක වැඩ කරන්නේ ඒක. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ඔළුවලට දානකින් තමයි මිනිස්සු පහළ වෙන්නේ. මිනිස්සු ඒකට බය කරලා තියෙනවා. පින් කියලා හඳුන්වලා දීලා තියෙන එක එක දේවල්, පව් කියලා එක එක දේවල් හඳුන්වලා දීලා තියෙනවා. කිසිම දෙයක් පවක්වත් පිනක්වත් නෙමෙයි අපිට ඒකාකාරීකව කියන්න බෑ. මේක පවුමයි මේක පිම්මයි කියලා කියන්න බෑ. පවක් කෙරෙන්නේ පිනක් කෙරෙන්නේ චේතනාව අනුව මිස ක්‍රියාව අනුව නෙමෙයි. ඒ නිසා ක්‍රියාව කියන්නේ බොරුව වැරදි කියන්න පුළුවන්ද? බෑ. බොරු තියෙන කෝටි ගණන් වටින බොරු තියෙනවා. කොච්චර හොඳ බොරු තියනවද? කොච්චර ලස්සන බොරු තියනවද? හරිද නැද? දැන් තියෙනවා. ඒ නිසා බොරුවක් හැමතිස්සෙම වැරදි කියන්න බෑ. නේද? තේරුණා නේද? බොරුවක් හරි වටින දැන් තියෙනවා. ඒ කියන්නේ විශාල ජීවිත හානි වළක්වන්න පුළුවන් බොරුවක් කියලා. ඒ නිසා මේ භෞතික චින්තනයෙන් පණවන දේවල් තුල තියෙන දුර්වලතාවයක්. ඒකේ හරීම මේ මන්ද බුද්ධික ගතියක් ඒකේ තියෙනවා. ආගම්වල සියලුම ආගම්වල න්‍යායන් තුල මන්දබුද්ධික ගතියක් තියෙනවා. ඒකට හේතුව එකම බෙහෙතක් හැම ලෙඩාටම එකම විදියට මේ දිරවන්නේ නැහැ, පදන් වෙන්නේ නැහැ, තේ වෙන්නේ නැහැ. ඒක ප්‍රමිතිය හරි වෙලාව හරි මොනවා හරි මොනම ආකාරයකින් හරි වෙනසකට භාජනය වෙන්න ඕන ඒ පුජ්‍යලයේ හැටියට. ඒ තුලින් තමයි යාට ඒක ජීර්ණේ බවට පත් වෙන්නේ. ඒ නිසා ලෝක සම්මත කිසිවක් කවදාවත් සත්‍යයක් නෙමෙයි. දැන් එතකොට මොකක්ද ඇත්ත? ඇත්ත කියලා කියන්නේ සජීවි තත්ත්වෙන් ලෝකෙ බලද්දි පේන දේ. එයාට පුළුවන් අතීතයෙන් තොරව, අනාගතයෙන් තොරව, වර්තමානයෙන් තොරව බලන්න හැකියාව තියෙනවා. ඥාන දර්ශනය. ඥාන දර්ශනය. දැන් අනිත් කෙනාගේ මූණ බලන්න, එයාගේ මූණ බලලා පුළුවන් ද අපිට අපේ ධර්ම අවබෝධය කරගන්න බෑනේ. අපි හැමතිස්සෙම බලන්න අපේ හිත පෞද්ගලිකයි කියලා හිතන. මේක රෑනක් හැටියට එකතු වෙලා හාමුදුරුවන්ට උත්තරයක් හදලා ගෙනල්ලා දුන්නයි කියලා හරියන්නේ නැහැ. මේක නේද උත්තරේ කියලා. එහෙම උත්තරයක් මේකේ නැහැ. මේක උත්තර අවශ්‍යම නැහැ මේකට. උත්තර ගෙනල්ලා දෙන්න එපා. තේරෙනවනේ? දැන් අපේ බෞද්ධයෝ හදලා තියෙන්නේ, තනිත් ආගමිකයෝ හදලා තියෙන්නේ, අපි මේ කියන්නේ ඇත්ත, ඕගොල්ලෝ අහගෙන ඉන්න අය ඕන, ඕගොල්ලෝ තමයි ක්‍රියා කරන්න තියෙන්නේ, ඕගොල්ලන්ට වෙන මොකුත් බෑ. ඕගොල්ලෝ අපි කියන විදිහට ජීවත් වෙන්න, කන්න, බොන්න, අඳින්න ඕනේ කියලා තමයි රිලිජන් ලීඩර්ස්ලා කියලා තියෙන්නේ. හරිද? ඒගොල්ලෝ කියන විදිහට අඳින්න ඕනේ, ඒගොල්ලෝ කියන විදිහට කන්න ඕනේ, ඒගොල්ලෝ කියන විදිහට මැරෙන්න ඕනේ, ඒගොල්ලෝ කියන ස්වර්ගයට යන්න ඕනේ, කොහේ තියෙනවද මන්දා. ඉතින් ඒ නිසා ඇඩ්‍රස් දන්නේ නැහැ මිනිස්සු. ඉතින් ඒ වුණාට යන්න ප්‍රාර්ථනා කරනවා. මේ මිනිස්සුගේ ජීවිත ආගම් නිසා, සංස්කෘතිය නිසා, ජාතිය නිසා, රටවල් නිසා විනාශ වෙනවා. ඒවයින් උමුතුවටපත් වෙලා විනාශයටපත් වෙනවා. ඒ නිසා ඒවයි බැහැර වෙන්න ඕන. ඥානනේ බැහැර වෙන්නේ. ඒවා විවේචනය කරන්න යන්න එපා. මොකද මේ ඒවයි ආරූඪ වෙච්ච අය හරි දරුණු. ඔවුන්ගේ මතයට එරෙහිවන්නන්ට කඩු කිනිසි තුවක්කු ඔසවනවා. ඒ නිසා අතිශයින්ම ආගම්කාරයන්ට එහෙම බනින්න එපා. මේ දොස් කියන්න එපා, විවේචනය කරන්න එපා. එහෙමයි සර්, යස් සර් කියලා ඕකේ කියලා කිවෙන් සැරේ එක බේරගෙන ඉන්න න්‍යාය පුරුදු වෙන්නත් ඕන. නැත්නම් ඉතින් අපරාධයන බුදුන් ඇඳලා කසපාරවල් 100ක් කෑවේ නේ. මං හිටියනම් බුදුහාමුදුරන්ට බැනලා හරි බේරිලා එනවා නේද? නැත්නම් බෙල්ල කපව ගන්න වෙනවනේ. ඒක තමයි උපාය කියලා කියන්නේ. බුදුහාමුදුරුණක් කමන්නේ පාවා දීලා අපිට පුළුවන් නම් බේරෙන්න. අන්න ශ්‍රේෂ්ඨ. තමයි. එතකොට බුදුහාමුදුරු ළඟට ගියාම කියයි මොකද ඔච්චර ශ්‍රේෂ්ඨ වැඩක්ද කරේ කොල්ලෝ? මොකද අපිට බෙල්ල කපා ගන්නවනේ මට බැනලා හරි බේරුණා කියලා කියන. ඒක තමයි වැදගත්. එහෙනම් මොකද බුදුහාමුදුරු කියලා කෙනෙක් නැහැ නේ? කෙනෙක් නැහැ. ඒකයි. ඒකයි වැදගත්කම තියෙන්නේ. දැන් අපේ අය ඉන්නේ එහෙමනේ, අර තදින් අල්ල ගන්නවා. මේක රට මගේ. මේක මගේ ආගම. මේ මගේ බුදුහාමුදුරුව. මේ මගේ අල්ලා දෙවියෝ. මේ මගේ ගෝඩ්. මේ මගේ ජීසස් කියලා අල්ල ගන්නවා. ඊට පස්සේ ඒව ඇතුළ හටගන්න යුද්ධ. ප්‍රශ්න. එනි බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා, දේශනා කරනවා, මාගේ සැබෑ ශ්‍රාවකයාට මාහට පල්හුරුන් විසින් තලන විටද ද්වේෂය නූපදී. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අතෑරලානේ. බුදුහාමුදුරන්ගේ සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ අතහැරලා. හොඳට ඒක මතක තියාගන්න. තමා අතහරිනකොට දෙයියෝයි බුදුහාමුදුරුවෝයි ආගම් සංස්කෘතිය ඔය ඔක්කොම අතහරින්න සිද්ධ වෙනවා. ඥානනේ භෞතිකවාදී ක්‍රමයට මිනිස්සු ඒ සංස්කෘතික ක්‍රමයකට අඳීවි, සංස්කෘතික ක්‍රමයකට කාවිබෝවි. ඒකෙන් ගැටලුවක් වෙන්නේ නැහැ. ඥානනේන් සියල්ල අතහැරියට පස්සේ තමයි මනුස්සයෙකු සැනසෙල්ලක් තියෙන්නේ. දැන් ඔළුවේ දෙකක් දාගත්තොත් මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා පුදුම හිරිහැරයක් නේ. පුදුම හිරිහැරයක්. මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා. හරි වදයක් වෙනවා. දැන් මේ බෞද්ධ වැඩිම මේ ආතතියෙන් ඉන්න පිරිසක් බවට පත්වන්නේ සිය දිවි හානි කර ගන්න බවට පත්වන්නේ ඇයි? වැඩි හැම දෙෙම වැඩි. මේක නරකයි මේක හොඳයි. මේක නරකයි මේක හොඳයි කියලා උගන්වලා තියෙනවා වැඩි. වැඩියෙන්ම උගන්වලා තියෙන්නේ මේව නරකයි නරකයි කියලා. එතකොට හාමුදුරුවන්ට ගිහින් දිහා බැලුවත් පේන්නේ ඔන්න එක්ක පොණ්ඩ පීරලා තියෙනවා නරකයි. එක්ක ඇඳුම නරකයි. එක්ක කතා කළා නරකයි. එක්ක වාඩි වුණා විදිය නරකයි. එක්ක කෑම කෑව විදිය නරකයි. දැන් අපිට උගන්වන්න ඕනේ හිටගෙන කෑම කන්න හොඳ නෑ කියලා උගන්වනවා. දැන් මමත් දවසක් මිනිස්සුයිකුර බැනලා දිනනවා. ඔහොම කනවද සංවරයක් ඇතුව බිම වාඩිලා කන්න. ටික වෙලාවක් ගියාට පස්සේ තේරුණා මේ මිනිස්සයා උදේ ඉඳලම වාඩි වෙලානේ හිටියේ. ඒ නිසා මේ මිනිස්සෙන්ට ආස ඇඳි හිටගෙන ඇවිද කන්න කෑම. ඉතින් බලන්න. ඊළඟට අපේ කකුල් දෙක මේ සුඩින් තියාගන්න හොඳ නැහැ. ඩීපෝ එක උඩින් තියාගන්න හොඳ නැහැ කියලා සංවරව ඉන්න ඕන කියලා උගන්වනවා. ඉතින් ඇත්ත වශයෙන් කකුල් දෙකේ රුදාවක් තියෙනවා තියාගත්තාම මොකද වෙන්නේ? තමන්ගේ ඩීපෝ එක උඩින් කකුල් දෙක ඈ ඈ කවුරු නඩු දානවද? ඒ ඔළුවට දානවා. එහෙම බෑ. දැන් අපිටත් එහෙම හිටගෙන වතුර බීම තහනම්. වාඩි වෙලාම ගොන්න ඕනේ. වාඩි වෙන්න තැන නැති වුණොත් හරි වතුර බීලා ඉවරයි. එයාට ප්‍රශ්නේ. විශාල ප්‍රශ්නේ. 12ට කලින් හාමුදුරුවෝ කෑම කන්න ඕන. 12 පව වුණොත් බඩ ගින්නේ. දැන් මම එහෙම බඩ ගින්නේ ඉඳලා තියෙන ඕන තරම්. දැන් 12 පව වෙලා කාලේ ඉවරයි හෙට උදේට. එහෙම දවස් 3 4 එක දිගට බඩ ගින්නේ ඉඳලා තියෙනවා. ගමන් යද්දී විද හේතුන් නිසා බස් පාරක් වීම නිසා බස් එක නවත්වන වෙලාව නිසා 12 පව වෙලා බස් එක නතර කළේ කෑම කන්න. දැන් ඉතින් කෑම කන්න බෑ. ඔව් ඉතින් ඒව තියෙන ඒක බුදුහාමුදුරු ඒ කාලේ පැනෙව්වේ උපකාරයක් වෙනස. නමුත් අද තියෙන එක නිකන් අහිතක් වෙනස පවතිනවා. උපකාරයක් වෙන්නේ දැන් වහින කාලෙට වස්කාන කාලය කියලා දැම්මා. අපේ මිනිස්සු වස්සාන කාලය කියලා දාන්නේ වහින කාලෙටද? අන්න දැක්කනේ ප්‍රායෝගික වුණු තැන. ඈ ඒ ඇතුළේ ඇති වෙන ගැටලු සම්බන්ධයෙන් යම් යම් නීති රෙගුලාසි වෙනස් කරගන්නෙමින් දවසින් දවස උපකාර පිණිස සහ තිරස්ත්‍යය පිණිස උදව්වක් වෙන විදිහට බුදුහාමුදුරු සිල් නෙමේ විනයක් කියන එකක් පනෙව්වා. ඉතින් අද මැටි මෝලු ටික ඕක යථානුගතව ගත්තා. උදාහරණයක් කියන්න, අර එක හාමුදුරු කෙනෙක් හැමදාම ඇවිල්ලා මෙහෙම පාත්‍රය හොම අහසට අල්ලලා පාත්‍රය අරගෙන පින්න පාති වඩිනවලු. ඉතින් පිටිපස්සෙන් එන හාමුදුරුවරුත් ඕක දැක්කා. නවක හාමුදුරු ඒගොල්ලොත් මෙහෙම අහසට අල්ලලා බලලා පාත්‍රය අරන් යනවා. ඇහුවෙත් නෑ. මොකද කියන්නේ? ඒක තමයි ඒ ක්‍රමය. ඇත්තන්සෙම ලොකු හාමුදුරුව ඒක කරලා තියෙන මෙහෙම අහස ඩල්ල බලන්නේ මේ පාත්‍රයේ එක තැනක හිලක් තියෙනවා. හරි. ඉතින් උන්වහන්සේ එහෙම බැලුවට පස්සේ අර සිදුර පේනවා. එතෙන්ට ඇඟිල්ල තියාගෙන පින්න පාත්‍රය වැඩිය මේ අර හොදි එහෙම වැක්කිරනවට බිම. ඉතින් ගතහනුගතක වීම තුළ අන්නර වගේ විශාල අඩුපාඩුකම් ඇති වෙනවා. දැන් අවුරුදු 20ක් යනකම් කිසි විනයක් පැනෙන්නේ නැහැ. මොකද ඒවයින් නිවන් දකින්න බෑ. විනය රැක්කා හරි නොරැක්කා හරි ඒකනේ ඒක මේ ගැටලුවක් නැහැ. අපි අය කියන්නේ සීලේ, ඔය විනයට සීලේ කියලානේ අපි අය කියන්නේ. මේක හරියට රකින්න ඕන. මේක රැක්කහම තමයි මේකෙන් වැඩිලා සංයමය ඇති වෙලා නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ. ඒක පට්ටපල් බොරුවක්. ඒක කිසි තේරුමක් නැහැ. එහෙනම් ඉතින් 20න් එහා කොහොමද නිවන් දැක්කේ? ඒක නිලකාස බොරුවක්. නිවන් දැකේ ඒකත් ඊට පස්සේ මේක කුද්ධානුකුද්දක අවස්ථානුගතව. ඔය කුද්ධානුකුද්ද කියලා කියන්නේ මේ සමහර අය කියන මේ කුඩා කුඩා ශික්ෂා වෙනස. කුද්ධානුකුද්දක කියන්නේ ඒක නෙමේ. කුද්ධානුකුද්දක ශික්ෂාවන් කියලා කියන්නේ අවස්ථානුකූලව වෙනස් කරගන්න රටේ හැටියට, දේශේ හැටියට, පළාතේ හැටියට, තැනේ හැටියට. දැන් මම මෙහි ඉඳලා කැනඩාවට ගියාම මෙහෙම ඉන්නේ. මෙමිටු ගල් ගහලා මැරෙනවා. ඉතින් එතකොට එහෙ තියෙන ඇඳුම සීතල ඇඳුම් ඇඳලා සපත්තු දාලා මේ ඔලුවත් අහගෙන කණ්ණාඩිත් දාලා ඉන්න වෙනවා. ඉතින් ඒ වෙනස ඇති කර ගන්නවා. කාන්තාරේ ගියාම මෙහෙම ඉන්න පුළුවන් අය. ඒකට හරියන ඇඳුමක් අඳින්න වෙනවා. ඉතින් ඒවා අපි තේරුම් කර ගන්න ඕන. ඒ නිසා ඒක ඒ තුලින් නිවන් දකින්න බෑ. ඒක භෞතික ප්‍රශ්නයක්. එච්චර වැදගත් කමක් ඇති දෙයක් නෙමෙයි. මේක ඥානනීය දෙයක්. බුද්ධිමය දෙයක් මේක. නේද? බුද්ධිමය දෙයක්. ඒ ගුණය තමන් අනිවාර්යෙන් ඇති කරගන්න ඕනේ. මේ කිසිම කෙනෙක් ගිහි ජීවිතයේදී ඔය සෝහාන් වෙච්ච අය, මේ අවුරුදු ගණන් සිල් රකින්න අය, සමාදන් වෙලා හිටියේ, තුරුණුවන් සරණ ගිහිල්ලවත් හිටියේ නෑනේ. බුද්ධ සරණං ගච්ඡාමි කියලාවත් නැති අයනේ නිවන් දැක්කේ. ඉතින් එතකොට අහන්න හාමුදුරුවනේ ඔය කියන කතාව තර්කානුකූලව බොරු වෙනවා නේද කියලා අහන්න. නේ? මොන දේනේ සමාදන් වෙලාද? මොකක් අන්නේ? ඒ නිසා මේ තියෙන්නේ මේ මහා පටලැවිච්ච මහා අගාධයක්. මේ බුද්ධාගමේ කියලා තියෙන්නේ මේ බුද්ධාගම රකින්නයි කියලා. ඇත්ත වශයෙන් රකින්න බුද්ධාගමක් නැහැ. බුද්ධාගම තියෙන්නේ වෙයිසල් රකින්න. රකින්න බුද්ධාගමක් නැහැ. දැන් මේව කිව්වේ නැහැ හංගල්නේ තිබුණු කියලා දානවා. කොරන දැන්නේ දැන් මේවා ඉතින් මූල උරුමිරිස් කරගෙන කන්නෙපයි කියලා හිතනවා ධර්මදේශ සහගත පුජ්‍යලයන්ට. මාව ඒ නිසා ඒ පුජ්‍යලෝම මේ ලුණු මිරිස් බවට පත් වෙයි. ඒක නමට කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ පුජ්‍යලයාගේ තියෙන ද්වේෂයම මැනගන්න පුළුවන් ඒ මොහොතේදී. මේක බොරුයි කිව්වට මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම ඇත්ත බොරුව කියන එක ඉක්මවලා. ජය පරාජය කියන එක ඉක්මවලා කතා කරන කතා කියලා මම. එහෙම නැතුම ඒක වැරදි මේක හරි කියන්න උත්සාහ කරන එක නෙමෙයි මේක. මේක ජය පරාජය දෙකම අතහැරීමක්. ඈ ජය පරාජය දෙකම අතහැරීමක්. එතකොට ජය පරාජය දෙකම අතහැරියට පස්සේ මොන වගේ දෙයක්? ඔන්න කල්පනා කරන මාර්ගය, ඔන්න විදර්ශනා කරන්න ඕන මාර්ගය. ජය පරාජය දෙකම අතහැරියට පස්සේ යා මොන වගේද? මොකක්ද එයාට දැනෙන්නේ? මොකක්ද එයාට පෙනෙන්නේ? ඔන්න හොයන්න ඕන. ওই විදියට හොයනකොට ප්‍රඥාව වැඩෙනවා. නුවණ වැඩෙනවා. දුටුවා දුටුව පමණයි කියනකොට නිවන් දැක්කා. ජය පරාජය දෙක ඉක්මවන්න කියලා කියනකොට නිවන් දැක්කා. ඒ අද ඉන්න යාට්ටි නිවන් දකින්න අපේ බෞද්ධයෝ විමසුම් බුද්ධියෙන් මේ කියන දේවල් බලන්න පුරුදු වෙලා නැහැ. බෞද්ධයන්ට බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා කිව්වොත් දේවදත්තගේ බණ වුණත් පිළිගන්නවා. ඒක තමයි හැටි. මුස්ලිම් අයට මේක අල්ලාහ් දෙවියන්ගේ බණේ කියලා වෙන දෙයියෙක්ගේ බණක් කිව්වත් ඒගොල්ලෝ ඒක පිළිගන්නවා. කතෝලිකයන්ට යුදෙව්වාගමේ බණ හරි කිව්වොත් මේක ජීසස්ගේ බණ කියලා ඒගොල්ලෝ ඒක පිළිගත්තා. පිළිගන්නවා. ඒක නෙමේ ලෝකෙට වෙච්ච වැඩි වෙලා තියෙන්නේ. ඒක මේ අන්ධානුකරණය මන්ද බුද්ධික භාවය ලෝකයට මහ විපතක්, මිනිසාට මහ විපතක්. ඉතින් අපි හිම නැහැ. අපිට කිව්වේ හිතුවක්කාර වෙන්න එපා කිව්වා. ඉතින් මම කිව්වා අම්මේ හිතුවාකාරයේ හොඳනම් හිතුවක්කාර වුණත් කමන්නේ කියලා. හිතුවාකාරයේ හොඳනම් හිතුවක්කාර වුණාට කමන්නේ. හිතුවාකාරය වැරදි නම්, එහෙම නැත්නම් ලෝකය හරි සම්මත කරලා තියෙන ආකාරය වැරදි නම්, සම්මතාකාරය වුණත් වැරදි. දැන් අපිට කියලා දෙන්නේ හිතුවක්කාර වෙන්න එපා. ඒ කියන්නේ මොකද්ද? සම්ප්‍රදාය බිඳින්න එපා. මේ සම්ප්‍රදාය හරි දෙයක් තිබුණොත්, හරි වැරදි දෙයක් තිබුණොත් ඉවරයි. ඒකනේ වැඩි. හැම ආගමක්ම කියන්නේ මේ දෙයියෝ මේ ආගම අදාළ යන්න එපා. ඇයි මේ තනියෙන් උපදින මනුස්සයර තනියෙන් නිදහස්ව නිවහල්ව මේ ලෝකේ දකින්න ඉඩ නොදෙන්නේ? ඇයි තමනුත් ඒවට තව තවත් වහල් වෙවි බලන්නේ? දැන් මේ බුද්ධ ආගම නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ලෝක සත්‍ය, බුදු කෙනෙක් ඉපදුනත් නැතත් ලෝකේ පවතින සත්‍ය. බුදුහාමුදුරුවෝ එහෙමම දේශනා කළා. තථාගතයන් වහන්සේ ලෝව පහළ වුණත් නැතත් මේ නිවන ලෝකේ තියෙනවා. නිවන හැමදාම තියෙන එකක්. ඒක අකාලිකයි. මේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙට තියෙන එකක් නෙමෙයි මේක. හැම කාලෙම තියෙනවා. මේක මතු කරගන්න බෑ මිනිස්සුන්ට. එච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ මේක තේරුම් ගන්න බෑ මොකද්ද කියලා. දැන් මේක මෙච්චර කියලා දීලා තේරුම් ගන්න බැරි කොට තනියෙන් හිතලා තේරුම් ගන්න කියොත් ඒක කවදාවත් හම්බෙන්නේ නැහැ. ඈ කවදාවත් හම්බෙන්නේ නැහැ තේරුම් ගන්න. ඒකනේ වැඩි. ඉතින් මේ විදිහට මේ ධර්ම පරේක්ෂණය කරගෙන යද්දී ඒ හැම මොහොතකම අන්ධානුකරණය සහ ගතානුගතික භාවය සහ අන්තගාමීත්වය කියන එක ඔබතුලින් කෙමින් කෙමින් ඔබ දුරු වෙන්න ඕන, දුරු කරන්න ඕන, ඒ වගේම දුරු වෙනවා. ඒ දුරු වීම හේතුවෙන් අවසාන අන්තගාමීත්වයට යොමු වීම පවා ඔබේ සංඥාව තුළ ඥානනය තුළ සම්පූර්ණයෙන් දුරු කරලා ඔබේ ඥානනය යම් කිසි මොහතක නිවැරදි සංඥා නිකුත් කරන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි තවන්ට මේ ලෝකෝත්තර භාවයේ තියෙන ගුණාංග දැක ගන්න හැකියාවක් තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ඕනම් කියන්න පුළුවන් ඔය මේ ග්‍රහ ලෝකයකට ඉතින් යවන විශාල රොකට් එකක්. ඒර සමහර රොකට් යනව අවුරුදු 10 15 යනව. ඔහේ ගිහිල්ලා තමයි ග්‍රහ ලෝකෙට යටෙන්නේ. ඉතින් ඔය ග්‍රහ ලෝකෙට ඕක අවසානෙට ගිහිල්ලා වැටිලා වැටුණාට පස්සේ ඉතින් පැය ගණන් යනව, පැය 14 15 යනව සමහර සංඥාවල් එන්න. ඉතින් එන් ඔන්න ඒ ලෝකෙ බින්දුර එන්න පටන් ගන්නවා. එයාට පාත්‍ර වුණාට පස්සේ අන්න ඒ වගේ මේකත් ලෝකෝත්තර ලෝකයක්. ඒ ස්ථානයේ මේ තියෙන රොකට් එකක් ගිහිල්ලා වැඩුණාට පස්සේ එතනින් නිකුත් කරව සංඥා ඔන්න පටන් ගන්නවා. ලෝකෝත්තර සංඥා පටන් ගන්නවා. නිරෝධ සංඥා, විමුක්ති සංඥා ඔන්න එන්න පටන් ගන්නවා. දැන් ඔබට විමුක්ති සංඥා එන්නේ නැහනේ. ඔබේ තුල තියෙන හැම සංඥාවකම මොනවා හරි එකක් තියෙනවා. නොහරි බරක් තියෙනවා හැම සංඥාවකම. දැන් අතන විමුක්ති සංඥා එන්නේ, බරක් නැහැ. ඒ නිසා මේක පොඩි ළමයි තේරුම් කරගන්න උත්සාහ කළා අපිට දොස් කියන්න එපා තේරෙන්නේ නැහැ කියලා. කරන්න වැඩක් කියන්නේ නැහැ කියලා. කියන්න එපා. මේක අතිශයින්ම ප්‍රඥාවන්තයන් සඳහා. ඉතින් ප්‍රඥාව වැඩිලා නැත්තම් කරන්න තියෙන එකම දේ තමයි පුළුවන් තරම් මේ දේශනාවල් ශ්‍රවණය කිරීම, අහන්නම ඕන. සීමම තුලින්ම ක්‍රමානුකූලව ප්‍රමා. ඒ වගේම නුවණින් අහන්න, නිකම්ම අහන්න එපා. ඊ මොනවද කරේ, හෙට මොනවද කරන්නේ, දවල්ට මොනවද උයන්නේ කියලා කල්පනා කරන්න එපා. එහෙමත් කාලයක් අහන්න, විශේෂ අවධානය මේ විශේෂ තැන්වල නතර කරන්න. නතර කළා ඒ තේරෙන්නේ නැති කරුණු විමසන්න, නුවණින් විමසන්න. මම එහෙමයි. අතේ ලියාගන්න විශේෂ කරුණක්. ඒ කරුණ ලියලා බලමින් ඇවිදිනවා. බලමින් අතු ගන්නවා. කල්පනා කරමින්, පරිශනය කරමින් කටයුතු කරනවා. එහෙම දෙයක් වෙනවා. ඒ ආකාරයේ තමන් දැන් තමන්ට මේ ලෝකෝත්තර භූමිය හරියටම පේන්නේ නැහැ. දැන් අඩි 3 එක්කෙන අඩි 4ක් උස ගියයි කියලා ලෝකෝත්තර භූමිය පේන්නේ නැහැ. අඩි 5ක් උස නම් තාප්පේ. එතකොට අඩි 4.5ක් උසයි, ඒත් පේන්නේ නැහැ. එනිසා මේකේ කොච්චර වැඩුණත් හරියට ලෝකෝත්තර භූමිය දකින්නේ අඩි 5ට වැඩියෙන් උස වෙච්ච දවසක එක මොහොතක. එතකන් අපි ඒවට කියන්නේ ශක්තියින් කියලා, කුසල කියලා. ඒ කුසල එහෙම නැත්නම් නිර්වාණයට, නිර්වාණ ධර්මයේ දකින්නට උවමනා කරන ශක්තිය ඇති වෙනවා. අකාලික බව සොයන්න ඕන. අකාලික බව කියලා කියන්නේ තුන් කාලය, තොර බව. අපිට කාල ගොඩක් නැහැනේ. අතීත, අනාගත, වර්තමාන. ඔය කාල තුනෙන් තොරව හොයන්න ඕන. ඔය කාල තුනෙන් තොර ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න ඕන. ඒකයි දහම. දැන් රහතන් වහන්සේලා ඔය කාල තුනේ ජීවත් වෙන්නේ. උන්වහන්සේලාට අතීතයකුත් නැහැ, අනාගතයකුත් නැහැ, වර්තමානයකුත් නැහැ. කියන්න දහමකුත් නෑ, ගන්න දහමකුත් නෑ. අත වශයෙන් මේ කියන්න දෙයක් නෑ. මේ ඔක්කොම කියන්නේ බොරු. මම කියන්නේ සම්පූර්ණ පචමල්ලක් කියන්නේ. බොරු ටිකක් කියන්නේ. කියන්න බණක් නෑ මේකේ. කියන්න මොනව කරන්නේ? කියන්න කිසිම දෙයක් නැති බවනේ මෙච්චර කියන්නේ. මෙච්චර කියලා කියන. කියන්න දෙයක් නැහැ කියන එක කියන්නේ මෙච්චර මේ කියවන්නේ. මෙන්න මොකක්වත් නැහැ. ඇහෙනනේ. ඒ නිසා කියන හැම වචනයක්ම මේක ඇත්ත වශයෙන්ම බොරුවක්. මම ඒ නිසා මේ ධර්මයේ දැනගත්ත දවසේ ඉඳලම බොරු තමයි කියන්නේ. මොකද මම ඒ විශිෂ්ට ඥාන දර්ශනයට පාත්‍ර වීම මොහොතේදීම මම කතා කරපු පළවෙනි වචනය තමයි වචන සියල්ල බොරු. මගේ මුවෙන් පිටවෙච්ච පළවෙනි වචනය. ඒක ඊටාම ස්ථාවරව පැහැදිලිව නොසෙල් වෙන වචනයක් ඒක. ඉතින් එදා ඉඳලා බොරු කියන්න පටන් ගත්තා. ඒ නිසා අදත් බොරු කියනවා, හෙටත් බොරු කියාවේ, සදා කාලිකව මේ කියන්නේ බොරු. එතකොට මෙච්චර මහන්සි වෙලා කියන්නේ මේ වචනේ බොරුවා. ඒක කියන මේ මහන්සි වෙන්නේ. මේ අපි කියන්නේත් බොරුවක්, ලෝකේ මිනිස්සුන්ගේ වචනේ කියලා කියන්නේ බොරුවක්. බොරුවයි කියන්නේත් බොරුවක් කොට බොරුව ගැන කියන්නේ කොහොමද? ඈ බොරුවයි කියන්නේත් බොරුවක් කොට බොරු කියන්නේ කොහොමද? ඒ නිසා ඒ ධර්මය තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. ගතානුගතකයන්ට ආගමික සංඥාවල් ඔළුවේ දාගත්ත පදපරමයන්ට මේක කරන්න බෑ. දැන් මේකෙන් අදහස් වෙන්නේ කිසිම කෙනෙකුට ගරහන්න ඕන, කිසිම ඇදහිමක් නොකරන්න ඕන කියලා අදහස් වෙන්නේ. මම බෝධි පූජාත් කරනවා, දේව පූජාත් කරනවා, වන්දනාත් කරනවා, ගරු කළ යුත්තට ගරු කරනවා, බණින්න ඕන කෙනාට බණිනවා, ගහන්න ඕන කෙනාට ගහන්න, තාම ගහලා නැහැ කාට. ඉතින් ඒකේ කාලේ නම් ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකි ප්‍රශ්නයක් වෙන්නේ මෙතෙන්ට. ගහන්න උනොත් ගහන්න හරි වෙන්න පුළුවන්. ඒක එකකට ලොක් වෙන්නේ නැහැ මෙතෙන්ට. දැන් බස් එකේක නම් මට සීට් එකක් දෙන්නේ නැතුව ඒක කොන්දොස්තරගෙන මාව එළියට එලවන්න හදනකොට මම කොන්දොස්තර පෙල්ලගෙන බස් එකට නැග්ගයි. ඒක වෙනම කතාවක්. ඈ එහෙම දේවල් වෙනවද? මොකද මේ එයා මේ පවුලේ කට්ටිය වාඩි කරලා ඉස්සරහ සීට් එකේ යාම්දුරගෙන නැගිට්ටොත් නැගගොත් එයාගේ පවුලේ කට්ටිය නැගිට්ටවන්න වෙන නිසා දොරට අත තියලා කකුල දීලා මට නගින්න දුන්නේ නැහැ. ඉතින් ස්ටෑන්ඩ් එකේදී ප්‍රධාන වශයෙන් බස් නැවතුම් පොළකදී එහෙම නගින්න දෙන්නේ නැහැ. කියන්නේ ඒක මහා සාධාරණයක්. එහෙනම් මොකද නතර කරේ? නතර කරන්නේ නැතුව යන්නේ. අර මිනිස්සු ගත්ත බව ගන්න. එහෙම සාධාරණකම් වෙනවා සමහර වෙලාවට. ඉතින් මං කෑ ගහන්න නැහැ. එතකොට මේ ඒවට ප්‍රශ්නයක් කරන්න නෙමෙයි මේ කියන්නේ. ඕන කෙනෙකුට ඕනම අදහ ආගමක් කැමති ආකාරයකට අදහ ගන්න. කමන්නේ. ඒක සම්මුතියනේ. ඒක කරන්නේ. ඒක කිසි ගැටලුවක් නැහැ. අයියෝ කියලා කෑ ගහන්න, අම්මෝ කියලා කෑ ගහන්න ඕන විදිහට කෑ ගහලා තමන්ගේ ආගම අදහන්න පුළුවන්. යා ශ්‍රේෂ්ඨයි, මෙයා ශ්‍රේෂ්ඨයි, අරයා වැරදි, මෙයා වැරදි කියලා කියන්නේ. ඒව තමයි ආගමික ක්‍රමවේද වලින් මිනිස්සු හැම තිස්සෙම මේ බන්ධන ක්‍රම තත්වාරෝපණය අපේ දෙයියා ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා කෑ ගහන්න ඕන. තත්වාරෝපණය නිතර නිතර මොළේට කවනවා. කැවුවට පස්සේ ආරුඪ වෙලා ජීවත් වෙන්නේ. මිනිස්සුන්ට තියෙන්නේ ආගම පිළිබඳව ආරුඪයක්. ආරුඪයක් තියෙන්නේ. ජාතීන් පිළිබඳව අර කැක්කුම හදන්නේ ජාතික ගී අරව මේවා දේශාභිමාන ගී හැම කියලා අර කැක්කුම හදනවා. මන්නම් හමුදානල දාරින්ට කිව්වේ මේ ජීවිතේ බේරගෙන ඕන එකක් කරනවා. කමන්නේ. මේ මැරෙන්න එපා. මොකද තියෙන නිදහසක් ඕන එකක් බුද්ධ විඳින්න ඕන ජීවත් වෙලා ඉඳින්න කියලා. එහෙමයි. ඒක හරි වැදගත්. ලෝකේ හැමදාම යුද්ධ තියෙනවා. ඇඟ බේරගෙන ඉන්නවට මම නම් කැමති කවුරු හරි. පලා ගිහිල්ලා හරි වෙන රටකට හරි ගිහිල්ලා ඉන්න එක මම අගය කරනවා. මම පැනලා යුද්ධ මේ මැරෙනවට වැඩිය. දැන් මේක ඒකපාර්ශිකව පිරිසකට වැදුනහම මේ ජාතිය ගැන ආගම ගැන මොකක්වත් දන්නේ නැති කෙනෙක් කියලා මට කියයි. හැබැයි මේක දෙපාර්ශවයටම මනුෂ්‍යත්වය වෙනුවෙන් මේ සංඥාව ඔලුවට ගියොත් මොකද වෙන්නේ? කිසිම මිනිස්සෙක් යුද්ධ කරගන්න කැමති වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ රටේ? සාමයේ තියෙනවා. ඒ නිසා ජාතික සංකල්පයකට වැඩිය එහා ගියපු ගුණයකින් මම මේ කතාව කියන්නේ. අන්න එතකොට යුද්ධ ඇති වෙන්නේ නැහැ. ඒ හැමෝම ජීවිතේට ආදරේ ජීවිතේ බේරන් ඉන්න කැමති. ඈ? දැන් වගකීමක් තියෙන තමන්ගේ ජීවිතේ හොඳ ඉලක්ක තියෙන මිනිස්සු මේ රණ්ඩු කරගන්න, අනුන්ගේ වැරදි හොයන්න, කලකෝලහලකම් ඇති කරගන්න කැමති නෑ. මොකද හේතුව එයාට ඉලක්ක තියෙන යන්න ඉස්සරහට. ඒ වගේම එයාගේ ජීවිතේට එයා ආදරේ. ඉතින් මේ අපේ හාමුදුරුවෝ මේ ජීවිත ආසාව නැති කරන්න නෙමෙයි ඕන. තමන්ට තමන් ආදරය කරන කෙනෙක් වෙන්න ඕන. ඒ ආදරය කිරීම තුල තමයි නිවන හොයාගන්න පුළුවන්. තමන්ට තමන් ලබා දෙන ලොකු ත්‍යාගයක් නිවන කියන්නේ. පරිත්‍යාගයක්. මම මගේ ආත්මයට ලබා දුන්න ලොකු ත්‍යාගය. මේ ආත්ම වරුණාව කරනවා කියලා කියයි කන්න හම්බ කරන් කන්නවා. ඒ නොකාපු මිනිස්සු ඉන්නේ ලංකාවේ. සමහර අය නොකාව මිනිස්සු ඉන්නේ. ඒකයි ඔය කතාව. හැමදේම දියුණු වීම වරදක්. හම්බ කිරීම වරදක්. ලස්සනට ඉන්න එක වරදක්. ඈ ගුණ වරුණා කිරීම වරදක්. මම වැරදිකාරයෙක් කියලා කිව්වොත් ආ වෙන්නේ නැති එහෙනම් ඕකේ. මම හරි කෙනෙක් ආ වෙන්න බෑ වෙන්න බෑ. ඔයා හරි කෙනෙක් වෙන්න බෑ. කොහොම හරි වැරදි කරනවා වැරදි කියනවා කොහොම හරි ඔප්පු කරනවා. නරක කෙනෙක් කිව්වොත් නෑ නෑ ඔයා එහෙම නරක කෙනෙක් නෙමෙයි හොඳ කෙනෙක් කියලා කියන්න ඉදිරිපත් වෙන්නේ නෑ. හොඳ කෙනෙක් කිව්වොත් නරක කෙනෙක් කියලා ඔප්පු කරනවා. ඒ හැමෝම නෙවෙයි. සමානයි. ඒ නිසා මේ සමාජය තුළ හොඳ කෙනෙක් වෙන්න එපා. සිල්වත් කෙනෙක් වෙන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයා දුසිල්වත් කියලා ඔප්පු කරනව කට්ටිය එකතු වෙලා. මම එච්චර සිල්වත් නෑනේ. ඔයා හරි ලෝභ නැති කෙනෙක් නේ කියලා කියයි. නෑ නෑ මං හරි ලෝභයි. කියන්නේ එතකොට කීයක්වත් ඉල්ලන්නේ නෑ. ඔයා ලෝභ නැති කෙනෙක් කිව්වොත් එහෙම ඉවරයි. ඒ නිසා ලෝභ නැති කෙනෙක් වෙනවට වැඩිය හොඳයි ලෝභ කෙනෙක් වෙන එක. ධනෙට ලෝභ වෙන්න එතකොට ධනෙම් දියුණු වෙනවා. ධර්මයට ලෝභ වෙන්න ධර්මය දියුණු වෙනවා. කීර්තියට ප්‍රසිද්ධියට ලෝභ වෙන්නේ ඔබ කීර්ති ප්‍රසිද්ධිය ලබනවා. ඉතින් ලෝභය කියන්නේ කොච්චර වටින දෙයක්ද? අත්හරින උණු දෙයක්ද? හරි වටින දෙයක්. සබ්බ රතින් ධම්ම රති ජිනාති. යහපත රැළෙන්නේ යහපතෙන් දිනුවක් ඇදෙනවා. ඉතින් බුද්ධ වචනේ තියෙනවනේ. තණ්හාව දුකට හේතු වෙන්නේ දුක්බර දේවල් වලට ඇලුනොත් විතරයි. හරි හම්බ නොකර ඉන්න එකට ඇලුනොත් එහෙම ඒ තණ්හාව දුකට තමයි. දැන් ධර්මඥානය වුණත් ඇති කරගන්නේ උවමනා කරන බුද්ධියට ඇලෙන්නේ නැතුව ඔහේ ඉන්නවයි කියන දෙයට ඇලෙනවා මිනිස්සේ. නිකන් ඔහේ ඉන්නවා කියලා. එතකොට මිනිස්සු හිතන්නේ අපි ලෝභ නැහැ කියලා. ලෝභ නැතිකමට ඇලිලා. ඒක තේරෙනවද? ලෝභ නැතිකමට ඇලිලා. මං හම්බ කර නොකරන කම්මැලිකමට ඇලිලා. එතකොට කම්මැලිකමට ඇලිච්ච මිනිස්සයා හිතනවා මං තණ්හා කරන්නේ නැහැ කියලා හිතන බලන ඒකම තණ්හාව. එතකොට හරි පැත්තට ඇලෙන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේක නිවැරදි විදිහට සමාජගත වුණොත් මේ රට දිව්‍ය ලෝකයක් වෙන වරුදු 125 කින් 30 කින්. ඥානයෙන් ප්‍රබුද්ධ බාහිර ධන සම්පත් වලින් සහ ලින් ප්‍රබුද්ධ සාඩම්බර මිනිස්සු නිර්මාණය වෙනවා. පුදුම ආඩම්බරකමක් නැති වෙන්නේ මේ ජයග්‍රහණය ලැබුවාම. තමන් අග්‍රයි, තමන් ශ්‍රේෂ්ඨයි, තමන් ජේෂ්ඨයි කියලා නිතරම දැනෙනවා. ඒකනේ උදාහරණ වාක්‍ය. ඉතින් දැන් ඔබට දැනෙන්නේ මොකන්ද? මං කොයි වෙලාවෙ මැරෙවිද දන්නේ නැහැ. මං මලාට පස්සේ කොහේ ආවිද දන්නේ නැහැ. ඈ ඈ මාව මිනිස්සු පොසත් කියලා හිතනවත් දන්නේත් නැහැ. දුප්පත් කියලා හිතනවත් දන්නේත් නැහැ. ලස්සනයි කියලා හිතනවත් දන්නේත් නැහැ. කැතයි කියලා හිතනවත් දන්නේත් නැහැ. අඳින්නේ මිනිස්සුන්ට ඕන විදියට, කන්න බොන්නේ මිනිස්සුන්ට ඕන විදියට, මැරෙන්නේත් මිනිස්සුන්ට ඕන විදියට, අවමගුල කරන්නේත් මිනිස්සුන්ට ඕන විදියට, දන් දෙන්නේත් ආගමට ඕන විදියට. ඒකනේ වෙලා තියෙන්නේ. දන් දෙන්නේත් ආගමට ඕන විදියට. එතකොට කො තමන්ගේ ජීවිතේ? තමන් බඩු අදින කරත්තේක කර බැඳි බොණෙක් වෙලා ඒ ඔය ගොම් කමෙන් ඉක්මනින්ම නිදහස් වෙන්න. සරවැඩේනේ. සරවැඩේ වෙන මන් දන්නේ තව පොඩ්ඩක් සර කරන්න පුළුවන් ක්‍රමයක් තිබ්බන ඕක සර කරන්නේ. ඇයි? වචනේ ඉල්ලීලානේ ඉන්නේ. ඉතින් මේ වචනේ ඉල්ලිච්ච එකට මේ වචනේට ඒ අදාළ සරෙම්ම ගහන්න ඕන. කිලෝ 10ක් බර මල්ලක් කිලෝ 10ක්ම ඔසවන බර යොදවන්නේ නැතුව ඒක තව තැනකට විසි කරන්න පුළුවන්ද? ඈ කිලෝ 9ක් ඔසවන්න පුළුවන් ශක්තිය යොදවලා පුළුවන්ද? කරන්න බෑ. දැන් ටොන් 1000ක් ගෙනියන්න තියෙන ටොන් 1000ක බරක් පටවන්න ඉතින් ටොන් 1000 ගණක්වත් ගෙනියන්න පුළුවන් ලොරි එකේ පැය පටවන්න. ටොන් 1000 පටවන්න ටොන් 1000 ගණක්වත් ගෙනියන්න පුළුවන් වෙනවා. එතකොට ටොන් 600ක 800ක එක වැටුවොත් අරක කඩම වැටෙනවා. ඒකයි තත්ත්වය. ඒ නිසා ඒ උජ්ජල විඥානේ හරි ප්‍රබලව මෙතන බැඳිලා තියෙන්නේ. ඒ බැඳිච්ච එකට ඒ ප්‍රමාණයම වේගයකින් ගහන්න ඕන. ඇණයක් වුණත් යම් තාක් බැඳිලා තදින් තියනොත් ඒ බැඳිච්ච බලයට හා සමාන බලයක් විදලා ඒක ගලවන්න ඕන. එහෙම නැතුව ඒ ගලවන්න බෑ. ඒකයි තියෙන්නේ. ඔබ නිතරම මතක තියාගන්න මේක දැනුවත් වෙන්න කරන්න තියෙන දෙයක් නෙමෙයි. දැනුම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තියෙන කාරණා. ඒ හරිය ගැඹුරු කාරණයක් ඔබට කිව්වේ. දැනුවත් වෙන්න තියෙන කාරණයක් නෙමෙයි මේක. දැනුම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තියෙන කාරණා. ඒසාව කරත්ත ජොබ් එක දිගටම කරගෙන යන්න එපා. ඒකෙන් නිදහස් වෙන්න. මොකද මේ ඔක්කොම මේ අනුන්ගේ බඩුපටෝපු ඒවා දගෙන යනවා. සමාජයේ විසින්, ලෝකයා විසින්, අරයා මෙයා විසින් ඔළුවට පටෝපු දේවල් ඔහෙදේ යනවා. චක්කංව වහතෝපදා. කරත්ත දගෙන යනවා. ධර්මයේ දැක්කොත් ඡායාව නැපායනේ. හේවනල්ල පස්සෙන් එනවා වගේ තමයි. හේවනල්ල පස්සෙන් එනකොට කාට හරි බරක් තියෙනවද? ආ බරක් නැතුව යන ගමනක් වෙන්න ඕන. මනස තුල පිහිටියොත් කරත්ත ඇදගෙන යන ගුණා වගේ. මනස තුල නොපිහිටියොත් මම නොවුනොත් නොමනසට පැමිණියොත් ඡායාව අනපන. නොමනසට පැමිණෙන්න පුළුවන් මනසට අදාළ සංඥා ගුණයකින් මනස දෙස ලෝකයේ දෙස නොබලන ගුණයට ඥානය හැඩගැස්වේ. නොමනසට එන්න ඕන. නොමනසට එන්න ඕන. මනසක් නොවන තත්ත්වයට එන්න ඕන. හිතක් පපුවක් නැති මිනිහෙක් බවට පත් වෙන්න ඕන. අපි කීපෙන්ට කියන්නේ යන හරි හිතක් පපුවක් නැති මිනිස්සෙක් කියලා. ඔබ හිතන්නේ හිතක් පපුවක් නැති මිනිහෙක් නරක වැඩක් කරයි කියද? නරක වැඩක් කරන්නේ නැහැ හිතක් පපුවක් නැති මිනිස්සෙක්. ඔය කරන ලෝකේ ඔක්කොම නරක වැඩ කරන්නේ හිතයි පපුවයි දෙකම තියෙන මිනිස්සු. ඇයි හිතයි පපුවයි දෙකම තියෙන මිනිහද තමයි මේක හොඳයි මේක නරකයි කියලා තීරණය කරන්නේ. එතකොට නරකයි කියලා තීරණය කර දෙයට මොකද කරන්නේ? අර පපුවට එන දේවල් මිනිස්සු කරනවා. එතකොට හිතක් පපුවක් නැති කෙනෙක් මොකක් අත්ම කරන්නේ නැහැ. එයා හොඳ කරන්නේත් නැහැ නරක කරන්නේත් නැහැ. හොඳ කරන්නේත් නැත්නම් නරක කරන්නේත් නැත්නම් ඒ පුජ්‍යලයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? ඇත්තෙන්ම හොඳ කෙනෙක්. හොඳ කරන්නේත් නැත්නම් නරක කරන්නේත් නැත්නම් ඒ පුජ්‍යලයා වචනේ මට්ටමකින් කියනවනම් ඇත්තෙන්ම හොඳ කෙනෙක්. එතන තමයි මෛත්‍රිය තියෙන්නේ. එතකොට මේ මිනිස්සයා එතන ඉඳලා කරන දේ තමයි අනිත් අයටත් හොඳයි නරකයි දෙකම කරන්න එපා කියලා උගන්වනවා. එතකොට හොඳයි නරකයි දෙකම නොකරන මිනිස්සයා ගෙදරට වෙලා ගල් ගැහිලා ඉන්නවද? නෑ, මිනිස්සුන්ට කියලා දෙනවා ගිහිල්ලා මෙන්න හොඳයි නරකයි දෙකේ බැඳුනහම තියෙන විපාකේ. ඔබ හොඳ කළොත් කීර්ති ප්‍රශංසා ලබන්න, අන්න ඒක ශෝකයට හේතු වෙනවා. ඔබ නරක කළොත් ඔන්න නින්දා අපහාස ලැබෙනවා. ඔබ හොඳ කරන්නේත් නැහැ, නරක කරන්නේත් නැහැ. ඒ නිසා ඔබට අතීත තැවුන්නේ නැහැ, අනාගත තැවුන්නේ නැහැ, වර්තමානයේ තැවුන්නේ නැහැ. වේදනා නැහැ. ශෝක නැහැ. දුක් නැහැ. දෝමනස්ස නැහැ. ප්‍රශ්න නැහැ. ඔබ ස්ත්‍රියක් නම් මම ස්ත්‍රියක් නොවේ කියන මට්ටමින් හිතන්න දකින්න නිතරම පුරුදු වෙන්න. පිරිමියෙක් නම් මම පිරිමියෙක් නෙමෙයි කියන දෙයින් දකින්න පුරුදු වෙන්න. ඒ කියන්නේ වෙනාන් කෙනෙක් වෙන්න එපා. කෙනෙක් නැතුව දකින්න. කෙනෙක් නොවී දකින්න. දැන් ওই කෙනෙක් හැටියට බලනෝනේ මම අම්මා, මම තාත්තා. මේ කෙනෙක් නොවී හැටියට බලනකොට අර සම්මත වර්ණ ඥානේ නැහැ. ඒකට කෙනෙක් නෙමේ සත්වෙක් පුඤ්ජලේ. මේ සම්මුත ඥානයක් වශයෙන් මේක දැනුම එහෙම තිබ්බට කමන්නේ. මේක මේ භෞතිකවාදී ක්‍රමයක් වෙනස් කරන්න කියන දෙයක් නෙමේ. මේක අධ්‍යාත්මික ඥානණයක ගුණයක් මේ කියන්නේ. ඒ අධ්‍යාත්මික ඥානනේ ගුණයට පාත්‍ර වුණාට පස්සේ පේනවා අපූර්ව දැක්මක්. ඒ කියන්නේ ශාන්තිමත් දැක්මක්. මේ කියන්නේ නිතරම මේවා අපි මෙහෙම බලන්න ඕන, මෙහෙම බලන්න ඕන, මොකක්වත් නැහැ කියලා බලන්න ඕන කියලා එහෙම ඔළුවේ පටවගෙන නැහැ. නිතරම මං ස්ත්‍රියක් නොවී ඉන්න ඕන, පුරුෂයෙක් නොවී ඉන්න ඕන කියලා එහෙම එකක් නැහැ. ඥාන දර්ශනයටපත් වුණාන පස්සේ මොනම විදියකවත් මෙහෙවීමක් කරන්න නැතුව දකින්න පුළුවන්. ඒක උදා වෙනකම් මේ කරුණු කියන්නේ එක එක දේවල්. විභාගයේ ලියන්නත් උනත් අර විභාගේ ලියනකම් මහන්සි වෙනවනේ. ඒක ලියනකම් පාඩම් කරනවනේ. ඊට පස්සේ උපාධිය ආයි නැති වෙන්නේ නැහැ නේ. යා පාඩම් නොකර හිටියයි කියලා. ඒ වගේ මේක අවබෝධ කරගන්නකම් යම්කිසි මෙහෙවීමක් බුද්ධිමය කටයුත්තක් කරන්න ඕන මේ කියන කරුණ වලට අනුගතව ඊට පස්සේ ඔබේ ස්වභාවික ජීවිතයේ ඔබට තියෙන සම්මුති ජීවිතයේ සම්මුතියක් ලෙස හඳුනගනීවි. පරමාර්ථ ජීවිතයේ පරමාර්ථයක් ලෙස හඳුනගනීවි. ලස්සන ජීවිතයක් ගත කරයි. ඒකයි තියෙන දේ. වෙනදට වඩා දුක් අඩුවේ. සම්මුතියෙන් අඳුනගන්න නිවන ඒක පරමාර්ථයක් බවට පත් කරගන්න. දැන් මරණයට මේගොල්ලෝ කොහොම බයයි? මාරේ ඇවිල්ලා දැන් මැරෙන්න කිව්වොත් එහෙම මැරෙනවද? අපෝ බෑ, අපේ ගේ හදලා නෑ, ඉවර නෑ තාම. පුතාක සාද බැන්දේ නෑ තාම. දුව විවාහ වුණේ නෑ තාම. ඈ මාත්‍ය රැට කෑම උයනකම් බලාගෙන ඉන්නවා කියලා කියන්න සිද්ධ වෙනවා. කොහොම කී කියා ඉන්නවා. නමුත් කවදාක හරි ඔය කියමන අහන්න නැති දවසක් එනවා මාරයා. මොකද වෙන්නේ? ආන්නයි. දැන් මනසින් මැරෙන්න, ශරීරයෙන් මැරෙන්න එපා. දැන් අපි මිනිස්සු ලංකාවේ 5000ක් විතර මැරෙන වසරකට ශරීරේ. ඉතින් දෙයියනේ ওই මිනිස්සුන්ට මානසික හයිය තියෙනවා නම් මැරියකු මනසින්. මනසින් මැරුණොත් රහතන් වහන්සේලා 5000ක් බිහි වෙනවනේ වසරකට මේ රටේ. මිනිස්සු දන්නේ මැරෙන්නේ රහතන් වහන්සේලානේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඉන්ද්‍රිය ආශාව දුරු කරන්න පුළුවන් ශක්තිය නේද යොදවන්නේ. තේරෙනවා නේද? ඒ බලය ඒ වැරදි පැත්තකට ගියා. ඒ බලය හරි පැත්තකට ගියා නම් හරි. දැන් බලන්න කෙනෙක්ට මරාගෙන මැරෙන්න බලයක් හදන්න පුළුවන්. දැන් එහෙම කට්ටිය නැහැ නිස්සර හිටියා. එක පුජ්‍ය දෙක් ඉන්නවා. යාට පුළුවන්. ඉහෙල්ල කෙනෙක්ගේ ඇඟට මේ දැන් තමන් දන්නෝ මේ මෙරි මෙරි දැන් දන්නෝ මගේ මම්මාව කෑලි වලට කැඩෙනවා කියලා තේරෙද්දි ඉහිල්ල පොත්තම උපාගෙන මැරෙනවා. ඉතින් ඔය බලය යෙදෙව්වොත් එහෙම මේ අධ්‍යාත්මයේ තේරුම් ගන්න ඔහු රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. ඒ බලය තමයි ඔබ යොදවන්න ඕනේ. එච්චර බලයක් ඔබට පුළුවන් ද ගන්න? ඔබේ මනස තුල ජනිත කරන්න. මාර්යා පරාද කරන බලයක් නේ. තාවකාලිකව අර කූලින් වෙන්න පොඩ්ඩක් මෙඩිටේෂන් කරලා හරියන්නේ නැහැ. ඒ නිසා ඒ තාවකාලිකව පොඩ්ඩක් කූල් වෙලා යන එකත් ඉතින් හොඳයි. ඒ වුණාට මේක සම්පූර්ණයෙන්ම සමුච්ඡේද ප්‍රහාණය කරන්න ඕන. ස්කම්බණය කරන්න ඕන. සම්පූර්ණයෙන්ම දුරු කරන්න ඕන. එතකොට අශේෂ නිරෝධ ඥාන දර්ශනයක් ඇති වෙනවා. විරාග ඥාන දර්ශනයක් ඇති වෙනවා. විරාග කියලා කියන්නේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඇලීමයි ගැටීමයි කියලා දෙකටම කියන්නේ රාගය කියලා. මිනිස්සු ගැටෙන්නේත් රාගයෙන්, ඇලෙන්නේත් රාගයෙන්. ගැටෙන්නත් මිනිස්සුන්ට තියෙන ආසාවක්, ඇලෙන්නත් තියෙන මිනිස්සුන්ට ආසාවක්. සමහර අය කියන්නේ මට ආරයට දෙකක් කියනකම් ඉවසුමක් නැහැ කියන්නේ. ඒ කියන්නේ දෙකක් කියන්න තියෙන ආසාව. එයාව රිද්දන්න තියෙන ආසාව. එතකොට ගැටීමට තියෙන්නේ ආසාව. එතකොට මට අරයට මේ තෑග්ග දෙනකන් ඉවසුමක් නැහැ. ඇලීමට තියෙන ආසාව. එයාගේ හිතෙන් ප්‍රශංසාවක් ලබන්න අරයාගේ හිතෙන් රිදවල ඔහු තුල කම්පනයක් ඇති කරන්න. කම්පනයක් ඇති කරවන්න. මිනිස්සු බලන්නේ අරය සංසුන් වෙන්න කියන අදහසින් නෙමෙයි. මිනිස්සු බලන්නේ අනිත් කෙනා උස්සන්නමයි. ඔබ ඇවුස්සුනොත් එහෙම ඔබේ සතුරාගේ බලාපොරොත්තු ඔබ ඉෂ්ට කළා වෙනවා. ඒකයි තත්ත්වය. හොඳ කෙනෙක් වෙන්න යන නිසා ඔබ නරක කෙනෙක් කියලා කිව්වහම කම්පණයටපත් වෙනවා. මේ ලෝකේ මේ දෙවර්ගෙම මිනිස්සු ඉන්නවා. සමහර අය සමාජය තුල නරක කෙනෙක් කියලා ප්‍රසිද්ධ වෙනවට කැමති. තේරෙනනේ සමහර අය Taman සමාජයේ ඉතාම වැදගත් මිනිස්සෙක් කියලා පෙනෙන්න කැමති වගේම තවත් ඉන්න කට්ටිය කැමති මම සමාජයේ මේ සමාජයේ ඉන්න භයානකම පුජ්‍යලයා කියලා පෙනෙන්න කැමති වෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ අර මේ විදියට කොණ්ඩෙ කපන්නේ, මේ විදියට මාල දාන්නේ, මේ විදියට පච්ච කොටන්නේ. ඒකයි පුළුවන් තරම් එයා දරුණු කෙනෙක් විදියට අනිත් අයට පේනවනะ. එයාගේ පැතුම ඒක. එමයි ඉන්නවනේ. ඉන්නවා. කැමති නරක පුජ්‍යලේ කැඩෙන පෙනේ තින්න භයානක කෙනෙක්, යා නාහෙට අහන්න නැති කෙනෙක්. හිතට ඉතිච්ච වැඩේ කරන කෙනෙක්, හරි නරුමෙක් කියලා පේනවට කැමති. ඒ නිසා හොඳ පුජ්‍යලේක හෝ නරක පුජ්‍යලේක නොවෙන්න. එතකොට එයා සැබවින්ම හොඳ පුජ්‍යලේ. අපි මේ ලෝකෙට මේ විදියට අනුශාසනා කළාට අපිට ලබන්න කීර්තියකුත් නැහැ, අපිට ලබන්න ප්‍රශංසාවකුත් නැහැ, අපකීර්තියකුත් නැහැ, නින්දාවකුත් නැහැ. ලෝකෙන් ලබන්න දෙයක් නැහැ. මේ වචනවල සම්පින්නණය කරලා ගත්තොත් ඔබේ මනස තුල ගොඩ නැගින්නේ පූර්ණ නිහඬියාවක්. ඒ නිහඬියාව ගැන තමයි මේ කතා කරන්නේ. ඒ නිහඬියාව ඔබේ මනස තුල ඇති කරන්න තමයි මේ කතා කරන්නේ. එහෙම නැතුව ඔබේ මනස අවසන් නෙමෙයි. මේ ලෝකේ ඉන්න ලෝභයෙන් අවසනවා, ද්වේෂයෙන් අවසනවා, නේද? රාගයෙන් අවසනවා, මෝහයෙන් අවසනවා, නොයෙකුත් දේවල් තියෙනවා. රාගන් එහෙම අදාළ වෙන්නේ මෝහයෙන් අවසන පැත්තට. ඒගොල්ලෝ මේක ඇතුළ මෝහණය කරනවා. දැන් බුදුනේ කියන්නේ මෙච්චර ලෝකේ දිනු වෙලා තියෙද්දී මේක දෙයියෙක් ඉන්නවයි කියලා විශ්වාස කරන ඇති මේක මේ ලෝකේ හැදුවේ දෙයියෙක් කියලා කියන එක මොනතරම් මෝහණයක්ද? එතකොට මොනතරම් මෝහණයක්ද? මෙච්චර විද්‍යාඥයෝ කියනවා මෙන්න මෙහෙම වසර මිලියන ගණන් මිලියන ගණන් මෙහෙම මෙහෙම මෙහෙම මේව ගිහිල්ලා මේ සත්‍යය මේව පරිණාමය වෙලා මෙන්න මේ විදිහේ මේ රේඛාව තුලට ඇවිල්ලා මේ ග්‍රහලෝකෙ මෙච්චර කාලයක් කැරගිලා මෙන්න මෙහෙම ග්‍රහලෝකෙ එක දෙකට හැපිලා මේක මේ හිමින් හැදුන මේ කතාවක් කියද්දී ඉස්සු කවුද මේ බලයක් ගැන විශ්වාස කරනවා? ඒක මොනතරම් මෝහයේ ප්‍රශ්නයක්ද? අපි කියන්නේ දෙයින් නැහැ කියලා නෙමෙයි, ඉන්නවා කියලාත් නෙමෙයි. අනේ එතකොට තමයි මේ ස්වභාවය කොට නැගින්නේ. නැත්තම් දෙයිය නෑ කිව්වොත් එහෙම හරි ප්‍රශ්නේ මිනිස්සුන්ට තරහ යනවා. ඒ නිසා අපි නෑ කියන්න හොඳ නෑ නේද? නෑ කියන්න හොඳ නෑ. ඉතින් ඒ නිසා මේ මේක තමයි තියෙන ගැටලුව. එතකොට අපි හිතන්නේ බුදුහාමුදුරුව ගැන අපි දක්වලා තියෙන සංකල්ප හරි කියලාද? ඒත් වැරදි. අපේ මිනිස්සු කොහොම එකතු වෙලා බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් කියලා එහෙම නමක් තියලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙමෙයි. එහෙම විශිෂ්ටයෙක් නෙමෙයි. එහෙම විශිෂ්ටයෙක්, එහෙම ශ්‍රේෂ්ඨයෙක් නොවිච්ච නිසා තමයි උන්වහන්සේ අර දුගී පැලටත් යන්නේ, රජමැදුරටත් යන්නේ, මහපාරෙත් සැතපෙන්නේ. එහෙම ශ්‍රේෂ්ඨයෙක් නොවිච්ච නිසා. එහෙම ශ්‍රේෂ්ඨයි කියන ගුණයක් තිබ්බනම් එහෙම මේ එහෙම කරන්න හැකියාව නැති වෙනවා. අපි තමයි ආරූඪ කරලා තියෙන්නේ. දිවිවරු ශ්‍රේෂ්ඨයි කියලා කියනවා, එක එක පුජ්‍යලෝ ශ්‍රේෂ්ඨයි කියලා කියනවා, තමාව ශ්‍රේෂ්ඨයි කියලා හිතා ගන්නවා. අනිත් ආගම්, ජාති, වර්ග පහත් කියලා හිතා ගන්නවා. අර කුලී අය පහත්, මේ ජාතිය අය පහත්, අර රටේ අය පහත්, මේ ලෝකෙ මෙහෙමයි. එහෙම සලකන්නේ. සමහර රටවල් තියෙනවා මේ අපේ ජනාධිපතිතුමා වුණත් ගියාම අර සූසියාවට එහෙම ගියා බලු බල්ලෙක් ආවේ නෑ පිළිගන්න. එන්නපයි සාමාන්‍ය අග්‍රාමාත්‍යතුමා හරි රටේ යන හරි මේ කොහෙද ඉන්න කොමසාරිස් කෙනෙක්ද කවුද කෙනෙක් හෙළු පිළි අර එක්කන් ගියේ. ඒ හැටි මිනිසුන්ගේ අර බලේ පෙන්නන්න ගණන් ගන්නෑ ගියාට. නිකන් විසිට කෙනෙක් ආගේ නිකන් ගිහිල්ලා බලලා ඒ මිනිස්සු හම්බෙන්න යන්න ඕනේ ඒගොල්ලෝ ඉන්න මාලියාවට. ඉතින් අපි ආසියාවේ එහෙම අපිම ඉතින් පොඩි හමුදා පාටි දාලා සැරියුත් ගහලා එහෙම පිළිගන්නවා. අපිම නැත වෙන කෙනෙක් නෑනේ පිළිගන්න. ඒ නිසා නමුත් ඒ පිළිගන්නේ නෑ. අපි යාදපුර ඇමරිකාවට ගියා කිව්වම පිළිගන්නේ ගණන් ගන්න වැඩි. මේ පුංචි මේ පොල් කට්ටක් විතර රටකින් කවුද ලොකෙක් ඇවිල්ලා ඉන්නව කියේ. ගේට් ඉස්සරහා. එච්චරයි. ඒ මේ මිනිස්සු තුල තියෙන මහා නදික භාවය සංකල්පය. අපි ආවල් රටේ මිනිස්සු හරි මේ රටේ මිනිස්සු හරි කියලා කියනවා. ඒ මිනිස්සු රටේ අර නීතියට ඔක්කොම පාරවල් වල ඉරිවල හරි මේ යන හින්දා අපි හිතනවා ශ්‍රේෂ්ඨයි කියලා. පොඩ්ඩක් අඩුවක් පාඩුවක් වැරද්දක් වෙලා බලන්න ඕන. ඇවිස්සෙන තරම විශාල වශයෙන් ඇවිස්සෙන පුජ්‍යලෝ ඉන්නෝ ඒ අතර. අර ඒගොල්ලන්ගේ අර සාමාන්‍ය රූල්ස් වල ඒගොල්ලෝ ඉන්නවා, නීතින් වල ඉන්නවා. ඒ නිසා එච්චර පේන්නේ නැහැ ඒක. පාඩුව වෙලා බලන්න ඕන. ඇවිස්සෙන තරම. ඉතින් අපි හිතුවා ඒකට තේරෙන්නේ නැහැ ඉතින්. දැන් කොහමද ඇමරිකාවේ වෙල් සෙන්ටර් එක බිමට කඩන් වටුන නිකන් හිටියේද? ලක්ෂ 6 17 ද මරලා තමයි නිකන් පතදලුවේ. නේද? ඒක තමයි ලෝකේ හැටි. මම කියන්නේ ඒවා සාධාරණයි හරි අසාධාරණයි හරි ඔය ප්‍රබුද්ධයි ඔය සිල්වත් හරි ඉවසෙනු මිනිස්සු ඉන්නවයි කියන කතාව බොරුව. කෙනෙක්ගේ හැටි බලන්න පුළුවන් අවසල ගත්තට පස්සේ. නමුත් ඉතින් ඒක අනිත් පැත්තෙන් ඉතින් බෞද්ධයෝ එකක් නොහැකියාව හරි නොලැබීම හරි අවයසනාවන්තකම හරි නමුත් බෞද්ධයන්ට බාමියන් බුදු පිළිමය කඩලා දැම්. එක ජීවිතයක් හානි කළේ නැහැ. වෙන කෙනෙක්ගේ එකක් එහෙම කළා නะ. පල්ලියක් උඩු වුණා නะ. තේනවා. ඉතින් එහෙමයි. ඒ නිසා තමයි බුදුදහම 2050 වෙනකොට ලෝකේ බුද්ධිමතුන්ගේ දහම, දාර්ශනිකයන්ගේ දහම බවට පත් වෙන්නේ ඒකයි. ඒ පහත් ක්‍රියාවට පහත් ආකාරයකින් නොසලකන නිසාම ඥානවන්තයෝ ඉදිරියේදී තීරණය කරනවා. මෙන්න දහම කියලා. ඒක තේරුම් කරගන්නවා. ඒක තමයි වැදගත්. හැබැයි ඒ වලට මුකුත්ම පිළිතුරක් නොදී සිටීම වරදක්. දැන් එවැනි අයට උදව් කිරීම තිබුණොත් අපි ඒක නතර කරන්න ඕන. විශේෂ ගෞරවයක් තිබුණොත් ඒක අපි නතර කරන්න ඕන. ඒගොල්ලෝ පෝසත් කරන වැඩපිළිවෙළවල් අපි නතර කරන්න ඕන. නමුත් අපි හතුරුකමක් කරන්නේ නැහැ. මොකද? නමුත් අපි ශාසනයේ විනාශ වීම සඳහා අපි පුළුවන් තරම් 750කින් රුපියලකින්වත් උදව් නොකර සිටින්න ඕන. උදාගම විනාශ වෙන්න උදව් කරන්න හොඳ නැහැ කවදාවත්. දැන් මිනිස්සෙකුට වුණත් අපි මේ මොදලක් දෙනකොට මේ මිනිස්සෙ මේ කරගෙන ගිහිල්ලා කුඩු ගහනවා කියලා දැනගත්තොත් අරක්කු බොනවා කියලා දැනගත්තොත් ඒක දෙන්න හොඳ නැහැ. ඔය බොරල්ලා හරියට දවසක් මේ බීපු මිනිස්සෙ මෙහෙම වේගුල ඇවිල්ලා ඉල්ලනවා. දැන් මේ කාර් එකට අත දාගෙන ඉන්නවා මේ වීදුරු ඇරලා තිබ්බේ මට අර ගඳක් එනවා ඒ මිනිස්සෙගේ බේරින්න බැරි තැන ඒ මහත්තයාගේ කාර් එකේම කැබින් එක ඇරලා රුපියලක් තිබුණා මම අරගෙන දීව ගහනවා කාලක් කියලා. මිනිහා කියනවා රුපියලකින් කාලක් ගන්න කොහෙද? මයින්ද මහත්තයා වැඩි කරලා දෙන්නේ කිව්වා. අයියෝ ඒක කතා නේද? ඇත්ත කතා. ඒ වගේ තමයි. මනස ටිකක් සැහැල්ලු වුණාම ඒ සැහැල්ලුව අරගෙන ගිහලා අනිත් වැඩ ටික කරගෙන ආයි හුලම් බැස්සහම ඇවිල්ලා හුලම් ගහගෙන යනවා වගේ වැඩක් කරන්නේ නැතුව ඔය සැහැල්ලු වෙච්ච පසුබිම තුලින්ම අද ඊද හෙට ඊද මරණය මේ සසර කොයි වෙලාවේද මට අයිති වෙන්නේ කියලා මට තීරණය කරන්න බෑ. ඒ නිසා මම මේ විශිෂ්ට දර්ශනයට පාත්‍ර විය යුතුමයි. පාත්‍ර වෙන තුරුම මා මේ නිර්වාණ පරේෂණය කරන්න කිං සච්ඡං ගවීසි. මොකද්ද මේ සත්‍යය? මොකද්ද මේ සත්‍යය? මොකද්ද මේ නිවන කියලා කියන්නේ? මොකද්ද මේ හාමුදුරුවෝ දේශනා කරන ධර්මය? එහෙම බැරි නම් අපබ්‍රංශේ හරි කියලා කියන්න කමන්නේ. අපබ්‍රංශේ මොකන්ද කියලා හරි හොයන්න මනසෙන්. නොතේරෙන දේවල් වල අපබ්‍රංශ කියලානේ කියන්නේ. ඔව් මේකත් අපබ්‍රංශයක් තමයි අත්ත වශයෙන්ම. මොකද මමත් අපබ්‍රංශ වෙනවා මේක කියන්න ගිහලම. මොකද හේතුව කියන්න බැරි නිසා. සමාජයස අපිත් ඔළුව අවුල් වෙනවා මේක කියන්න ගිහලා. මොකද හේතුව කියන්න බැරි දෙයක් කොහොමද කියන්නේ? තේරුම් කරලා දෙන්න බැරි දෙයක් කොහොමද තේරුම් කරලා දෙන්නේ? ඉන්ද්‍රයන්ට විෂය නොවන පද්ධතියක් ඉන්ද්‍රයන් හයක් අතේ තියාගෙන ඉන්න මිනිස්සෙකුට කියලා දෙන්න හදනවා. රූප වේන හැක් මිනිස්සෙට තියෙන රූපෙන් එහා දෙයක් ගැන කතා කරනවා. ශබ්ද ඇහෙන කනක් තියෙන ශබ්දෙන් එහා දෙයක් ගැන කතා කරනවා. ගඳ සුවඳින් යමක් පෙන්වන්න පුළුවන් නාහයක් තියෙන්නේ ගඳ සුවඳින් එහා දෙයක් කතා කරනවා. රස දැනවන්න පුළුවන් දිවත් තීද්දි රසයෙන් එහා දෙයක් කතා කරනවා. ස්පර්ශයෙන් යමක් අඳුන්නලා දෙන්න පුළුවන් ශරීරයත් තීද්දි ස්පර්ශයෙන් එහා දෙයක් ගැන කතා කරනවා. මනසින් මවල චිත්‍රයෙන් ඇඳලා යමක් පෙන්වන්න පුළුවන් මනසක් තියෙන මිනිසයට මනසින් එහා දෙයක් ගැන කතා කරනවා. ඉන්ද්‍රියන් හයට ගෝචර වෙන සීමාවේ දේවල් පෙන්වන්න පුළුවන් මිනිසයට ඉන්ද්‍රියන් හයෙන් එහා දෙයක් ගැන කතා කරනවා. තොර අපබ්‍රංශයක් නේ. ඒක වින්දනාත්මකව අවබෝධාත්මකව තේරුම් ගන්නවා මිස කවදාවත් මේක විඳලා තේරුම් කරගන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරලා තේරුම් කරගන්නවා මිස ප්‍රත්‍යක්ෂ කරගන්න නැතුව තේරුම් කරගන්න බෑ මේක. ඔබට ඔබේ ජීවිතයේ අයිති අත්පත් කර ගැනීම කරන්න ඔබට එක විනාඩි 30ක් නියඬව ඉන්න බැරි මනසක් ඔබ සතුව තියෙන්නේ. එක විනාඩි 30ක් නිහඬව ඉන්න බැරි මනසක් ඔබට තියෙන්නේ. ඕන වෙලාවක තරහ ගස්සන්න පුළුවන්, අවුස්සන්න පුළුවන් බඹර කූඩුවක් තියෙන්නේ. කොයි වෙලාවේ කොයි අතකට කොයි විදියට වෙනස් වෙලා යයිද කියලා කියන්න බෑ. ඒක තමයි හැටි. මනස ස්වභාවය. අපේ ලංකාවේ ඉන්නවා ඔය සමහර යෝඩු මේ ඒ දෙන්නට විවාහ වෙන්න නොදුන්නොත් එහෙම වසබීල මැරනවා කියලා කන්දවල උඩට ගිහිල්ලා අමල තාත්තරලා තර්ජනය කරනවා. ඒ අපේ ගම්පලාතේ එහෙම යෝඩුවක් හිටියා කන්ද උඩට ගිහිල්ලා පැය 3ක් ඇතුළත තීන්දුවක් නොදුන්නොත් කන්ද උඩ ඉඳලා වහබීල පයින්නවා කියලා. ඉතින් කන්ද මාමුල ඔක්කොම ගමම එකතු වෙලා ඉන්නා යෝඩුව කන්ද උඩ. ඉතින් පල්ලෙහා ඉඳලා හරි හරි පුතේ බඳපම් දුවේ බඳපම් කියලා පල්ලෙහාට බාගත්තා. බාල බන්දල දුන්නා. බන්දල දීලා 3 මාසකින් විතර යනකොට ගෑනු ළමයා කෑ ගහනවා, මම බෙල්ල වැලලාගෙන මැරෙනවා, මේ මිනිහත් එක්ක මට ජීවත් වෙන්න බෑ කියලා. දැන් මුලින් මැරෙන්න හැදුවා මොකද උනේ? බඳින්න ඕන නැත්තම් අපි දෙන්න පයින්නෝ මේක කියලා. ඊට පස්සේ 3 මාසයක් විතර ගියාට පස්සේ දේන මොකද මේ කොල්ලට තිබිලා තියෙන්නේ ආදරය විතරයි තිබිලා තියෙන්නේ. ඉතින් ආදරය කන්න බෑනේ. ආදරය පෙට්‍රෝල් බවට පරිවර්තනය වෙන්නේ නෑනේ. ඒ ආදරය නොදෙමින් ඉන්න බෑනේ. ආදරෙන් ගිහිල්ලා කඩෙන් ගිහිල්ලා ගෑම කන්න බෑනේ. ආදරයට බෙහෙත් ගන්න බෑනේ. ඉතින් 3 මාසයක් විතර යනකොට තේරුණා කෙල්ලට මේ ආදරෙන් මේ ඔක්කොම කරගන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා මේ මිනිස්සුත් එක්ක මට ජීවත් වෙන්න බෑ කියලා. ඒ අඳින්නේ ඇඳුමක් තේ කකුල් දන්නේ මේක නෑ. අපහසුතාවය තියෙනකොට පතන විදියට යන්න එන්න වාහනයක් නේ. ඉතලකොට අර අඩුපාඩු ඇති වෙනවා. ඒ නිසා අර භෞතික දේවලුත් ඥානනය කරගෙන අධ්‍යාත්මිකව තියෙන දේ කුතේ ඥානනය කරගෙන ගලා ගන්න සාර්ථකයි. ඒ කියන්නේ අම්මල තාත්තල හැම පැත්තක්ම බැලුවේ ඒ කාලේ. එහෙම නැතුව ඒක කරන්න බෑ. ඒක විද්‍යාමාන වෙන්නේ නැහැ. ඉතින් මානසික හැටි ඕකයි. ඉතින් මානසික වේගෙන් උත්තේජනය වෙන, වේගෙන් පසුබහාන, වේසිකෙන් කලම්බණය වෙන මනසක් මේ ලාංකිකයන්ට තියෙනවා. මොකද්ද දන්නේ? ඒකට හේතුව දේශපාලඥය වුණත් බර බය නැහැනේ. ඡන්දෙට ඒකට හේතුව ඡන්දි කිට්ටු කරලා බොරු 50ක් විතර ඇද බෑවා නම් ඡන්දෙ දිනනවා. ආයේ ඉෂ්ට කරලත් නැහැ නැති වුණත් එකයි. ඒ තරම් සංවේදී මනසක් තියෙන්නේ. පොඩි ළමයි 1000ක් හරි මරලා එක ළමෙක් අරගෙන පොඩ්ඩක් උඩ දාලා ඉඹනම් ටක් ගාලා අර ඔක්කොම වැකිනවා. එහෙම දෙයක් තියෙනවා. ඒ නිසා මේ රටේ දේශපාලනය කරන හරි ලේසි ප්ලාස්ටික් කටකොයි යකඩ අතකොයි තිබ්බනම් ඇති. ප්ලාස්ටික් කටේ ගොඩ දෙයක් කියන්න පුළුවන්. යකඩ අතින් ඕන වැඩක් කරන්න පුළුවන්. සිම්පල්. ඉතින් මේ මට වුණත් මේ රටේ රාජ්‍යත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් ප්ලාස්ටික් කටක් හොයාගන්නයි, යකඩ අතක් හොයාගන්න ටිකක් අමාරුයි. මේ ඒ නිසා අපි ඒක තැතෙන්නේ යන්නේ නැහැ. මොකද ඊට වඩා හොඳ රත්තරන් කටක් තියෙනවනේ. ඒ කටේ සද්ධර්ම ටිකක් කියාගෙන ඉන්නවා. නමුත් මිනිස්සු හරිම අර ඥානවන්තයි කියන එක තමයි කියන්න තියෙන්නේ. වෙන කරන්නේ කියන්න දෙයක් නැති හින්දා එහෙම කියමු අපි. ඉතින් ඒ නිසා ඒක හරි දුර්ලභකමක්. ඥානවන්තයෙක් එකපාරට කිපෙන්නෙත් නැහැ, එකපාරට පැහැදෙන්නෙත් නැහැ. කිපෙන්නෙත් නැහැ, පැහැදෙන්නෙත් නැහැ. ඥානවන්තයෙක්ගේ ක්‍රියාවලිය ඔහුටවත් අනුන්ටවත් අහිත පිණිස පවතින්නෙත් නැහැ. ඒක ඥානවන්තයෙක්ගේ ස්වභාවය. දැන් බුදුවරු ගත්ත ක්‍රියාවලියකින් කිසි විටක අනුන්ට අහිතක් පිණිස පවතින්න කරන්නේ නැහැ. හිත පිණිසමයි, චේතනාවෙන් හිත පිණිසමයි කටයුතු කරන්නේ. දැන් මේ අතර තියෙන ගැටලු මොනවද, ප්‍රශ්න මොනවද මේ සම්බන්ධයෙන් Tamanට උදා වෙලා තියෙන්නේ? ඒ අචින්තය වූ ධර්ම හොයාගෙනම යන්න. ඒ අනන්තේම සාගෙන යන්න. ඔයල් ඇත්තන්ගේ හිත හරියට කාන්දමක් වගේ. ඒකනේ කාන්තාව කියලා කියන්නේ. පිරිමි වේවා, ගැහැණුන් වේවා, හිත කියන්නේ කාන්දමක්. නිතරම කොහේ හරි කියන්නේ දැන් කාන්දමේ වැඩි බලා මොකද්ද තියෙන්නේ? පාර දිගේ නිකන් බිම දාලා ඇදගෙන යන කාන්දම් කැලලක් ලනුවක ගැට ගහලා මොකද දෙන්නේ වයි? අපිට හැඩ පේන්නේ නැති වුණාට එක එක නත් අරව මේව දිගට ඇරිව තියෙනවා. ඒකයි. ඒ වගේ තමයි මේ සමාජයට දාලා ඇදගෙන යන මනසක් තියෙන්නේ අපිට. ඇදගෙන ගියාට පස්සේ මොකද වෙන්නේ? හරි, අන්න ඒ වගේ කාන්දම් බවට පත් වෙලා තියෙන නිසා හැමදේම හොඳ දේවල් සහ නරක දේවල් දෙකම ඇලෙනවා. අපිට කියන්නේ පුතේ හොඳ නරක දෙක ඉගෙන ගන්න කියලානේ. කොහොමත් මනුස්සයන්ට හොඳ නරක දෙක මිස වෙන දෙයක් ඉගෙන ගන්න බෑ. මම නම් කියන්නේ ওই හොඳ නරක දෙක අතහරින්න කියලා. දැන් ලෝකෙම කියද්දි හොඳ නරක දෙක පුතේ ඉගෙන ගන්න කියද්දි අපි උගන්නනවා හොඳ නරක දෙකම අතහරින්න. එතකොට ඔබ හොඳ කෙනෙක් බවට පත් වෙනවා. ඒක සම්මුතියෙන් ගත්තත් හොඳයි නරකයි දෙකම උගන්වන්න හොඳ නැහැ. හොඳ විතරයි උගන්වන්න ඕන. නරක උගන්වන්න ගියම නරක මේ කියනවනේ. එයා නරකත් ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ ගුරු මහත්තුරුත් ඉන්නවා මේ ඒ අයට කියන්නේ මේ නරක උගන්වන්න යන්න එපා. ඈ? හොඳ උගන්වන්න. නරක උගන්වන්න එපා. දැන් වෙලා තියෙන්නේ මොකද අපි නරක වචන තුනක් පහක් නේ නිතරම මතක් කරන්නේත් ඍණාත්මක. ඒ නිසා උදේ පාන්දරම ලෝකේ තියෙන දහජරා කරුණු පහම මතක් වෙන ඔළුවට. මේක මතක් වෙච්ච එකම විඥානේ අප්සෙට් යනවා. එදා මතක් කරන්නේ පතිරුවන් ගුණ වන්දනාව එහෙම කතා කරන්නේ. අර අර අර මේ ලෝකේ තියෙන පහත්ම කාරණා මතක් කරගන්න හොඳ දෙයක් නෙමෙයි. ඒක ශේෂ්ඨයි, අපිට ශේෂ්ඨයි කියලා ඉතින් අපි සම්මත කරන් දෙන්නේ ශේෂ්ඨයි. නමුත් මට හිතෙන්නේ මතකයෙන් පවා ඈඩ් කරන්න ඕන. සුබ දේවල් පවා ඈඩ් කරන්න ඕන. දැන් මැරෙනවා තමයි මිනිස්සු හැමතිස්සම මැරෙනවායි කියලා හිත හිත හිටියොත් එහේ මිනිස්සු මේ පුදුම හානියක් වෙනවා මිනිස්සුන්ට. ඒකයි. ඒ නිසා සත්‍ය තේරුම් කරගන්න ඕන ජීවිතයේ පිළිබඳව. අර සුබ සංකල්ප බොහෝ හාමුදුරුවෝ හිතන්නේ මේ ලස්සන දෙයට ඇලීම තමයි වරද. ලස්සන මල් වලට ඇලීම, ලස්සනට ඉඳීම, ලස්සනට ගෑනු ළමයි ඇඳීම, ලස්සනට ලස්සන කෙනෙක් දිහා බැලීම, ඕක තමයි වරද කියලා හිතනවා. ඒකට කැත දෙයක් දිහා මලමිනී දිහා බලාගෙන ඉඳීම ශ්‍රේෂ්ඨයි. කැතයි කියලා හිතීම ශ්‍රේෂ්ඨයි. ගඳයි කියලා හිතීම ශ්‍රේෂ්ඨයි. ඕම් බුද්ධ ආගම ලාංකික ශ්‍රී ලංකා මොඩලේ නැක්කනේ. එතකොට ඍණාත්මක ආගමක් කියලා පාප් වහන්සේ හරි කටවැරදීමෙන් හරි කිව්වනම් කවදක හරි කිව්වා පාප් වහන්සේ එකවරක් කියලා තිබ්බා බුද්ධ ආගම ඍණාත්මකයි කියලා. ඇත්ත වශයෙන්ම මේ රත්තරන් දතක් දාන්න වටිනවා. ඒ තරම් පිං සිද්ධ වෙන වචනයක් ඒ කතාව. ඒක ඇත්ත තියෙනවම පාප් වහන්සේ නෙමෙයි දේවදත්ත වුණා කමන්න හරි දෙයක් කිව්වොත් අපි පිළිගන්නවා. පාප් වහන්සේ කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්, වරිණ කෙනෙක්. ඒ උත්මය කියපු කතාව හරි. මොකද හරි දෙයට හරි කියන ගුණේ තියෙන්න බෑ. ඒ කතාව හරි. ඍණාත්මකයි අපේ අය. ඒකයි වෙලා තියෙන්නේ. හැමදේම අවාසියට සහ විනාශයට තමයි බෞද්ධයෝ පනවගෙන තියෙන්නේ. බලන්න බෞද්ධයෝ කියන්නේ ආර්ථිකයෙන් පිරිහිනවා, මානසිකව පිරිහිනවා, නොයෙකුත් දේවල්. නමුත් මේක නෙමෙයි චීනය යොදාගෙන තියෙන්නේ, මේක නෙමෙයි ජපානය යොදාගෙන තියෙන්නේ. ඔවුන්ගේ එක්තරා පිරිසක් ඉන්න ඒ ප්‍රබුද්ධ ඥානනය දියුණු කරගත්ත, තව පිරිසක් ඉන්න දියුණු නැති ඒ සමාජ සම්බන්ධ. නමුත් කෙසේ වෙතත් ඔයගොල්ලෝ සාර්ථකත්වයට කරා ගමන් කරන භෞතික සහ අධ්‍යාත්මික වශයෙන් ඥානනයක් තමයි ඇති කරගත්තේ. මේකට ඕන ඔබේ බුද්ධිමේ බලය. මෙහෙම හීන කරලා මුකුත් නැතුව වගේ නිකන් ඉන්න කියනවා නෙමෙයි. මේකට අතිශය වීරයක් යොදන්න. නිකම් වීරයක් නෙමෙයි. අධ්‍යාත්මික මනසේ වීරය හීන කරන්න, බාහිර ඥානනය බලය වීරය වැඩි කරන්න ඕන. අර වීරය පරද්දන්න පුළුවන් එතකොට. එහෙම නැතුව පරද්දන්න බෑ. අපි හිතාගෙන හිටියොත් මේ භෞතික ටික පමණක් සංයමයටපත් කරයි කියලා අර අධ්‍යාත්මික නැගී හිටද බලය විනාශ කරන්න බෑ. එහෙනම් මේ ධර්ම කරුණු අවබෝධ කරගන්න, ජීවිතේ සනහා ගන්න හැම දිනාටම මේ ධර්ම කරුණු ඔයත්තන්ගේ විද්‍යාව උපදීම පිණිස, ඥානාලෝකේ උපදීම පිණිස, ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපේ පිණිස, සාර්ථකත්වයේ පිණිස ඉවහල් වේවා, උපකාරක කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සත්‍ය අවබෝධයම වේවා.